ලොස් ඇන්ජලිස් බෞද්ධ විහාරවාසී ස්වාමීන් වහන්සේලගේ නමසරයි සැදැහැවත් වාසනාවන්ත පින්නතුනි 2020 වර්ෂයේහි ඉල් පුන් පොහොය නිමිති කරගෙන සෙල් සමාදන් වෙච්ච පින්නතුන් වෙනුවෙන් සිදු කෙරෙන ධර්ම දේශනාව ධර්ම සාකච්ඡාවයි මේ ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්නට ලැබෙන අවස්ථාව අපේ ජීවිතයේහි අතිශය භාග්‍ය සම්පන්න අවස්ථාවක්. මේ දුර්ලභ අවස්ථාව අපි ලබා ගත්තේ නිකන් නෙවෙයි. සසර බොහෝ පින්දහම් කරලා ප්‍රාර්ථනා කරලා. ඒකලහ වූ පින්කම්වල සහ ප්‍රාර්ථනාවන්හි ඉෂ්ට විපාක හැටියටයි අද මේ ඔබ සද්ධර්ම ශ්‍රවණය කරන්නේ. මේ අහන සද්ධර්මය තුළින් එකාතකින් අපට කායික වශයෙන් එළඹෙන වේදනාවල් වලින් නිදහස් වෙන්නට පුළුවන්. අනිත් අතින් මානසික දුක් පීඩා වලින් අපට නිදහස් වෙන්න පුළුවන්. කායික වශයෙන් මොනතරම් වේදනාවක් අපේ ජීවිතයට ආවත් ඒ සියල්ලම මේ ධර්ම තුලින් යටපත් කරගන්නට පුළුවන්. ඒ විතරක් නෙවෙයි. ඇතැම් විට කායික වේදනාවටත් වඩා අපට ජීවිතයට හානිකරදායි වන්නේ, දුක්සහගත වන්නේ මානසික වෙන ප්‍රිය විප්‍රයෝගාදී දුක්. ඉතින් මේ සියලු දුක් සමුදාය නිදහස් වෙන මාවත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඊටම පැහැදිලිව අපට දේශනා කළා. මෙවැනි ඊටම දුෂ්කර සමයක වුණත් අපට පින්තුණි නිවසේ ඉඳගෙනම ධර්ම ශ්‍රවණය කරන් ලැබීම අපි කොයිතරම් භාග්‍ය සම්පන්නද කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. මේ වර්තමාන කාලයේ එළමිලා තියෙන මේ වෛරස් රෝගී තත්ත්වය ඇතැම් විට අපට හිතෙන අපේ ජීවිතේ ලොකුම අභියෝගය කියලා. නමුත් පින්තුණි පසුගිය සියවස් 30 ගත වුණු කාල පරිච්ඡේදය පිළිබඳව සලකා බැලීමේදී ලෝක ජනතාව මුහුණ පාපෝ ප්‍රථම ලෝක යුද්ධය, ඒ වගේම දෙවන ලෝක යුද්ධය, ඒ වගේම විශේෂයෙන් 1918 20 වැනි කාලවල පැවතිච්ච ඒ උණ තත්ත්වය, විටින් විට ලෝකයේ තැනින් තැන හටගත් යුද තත්ත්වය, ඒ වගේම ශ්‍රී ලංකාව වැනි රටවල හටගත්තු විවිධ විදිහේ යුද වාතාවරණයන්, මේ හැම තත්ත්වයන් වලටම අපි මුහුණ පාලා ඇවිල්ලා ඇතැම් විට අද ඉන්න තත්ත්වය එතරම්ම දරුණු සත්‍යයක් නොවෙනටත් පුළුවන්. මෙන්න මේ අභියෝග හමුවෙහි අපේ ජීවිතය අපි කොහොමද කළමනාකරණය කරගත් යුත්තේ? අපේ ජීවිතයෙන් ගතවන දිනයක් තුළ වුවද උපරිම ප්‍රයෝජන ලබාගත යුත්තේ ලබාගත හැක්කේ කෙසේද කියන එක ධර්මානුකූලව අපි කල්පනා කළ යුතුයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ හරියට කණ්ණාඩියක් වගේ. කණ්ණාඩිය කියන්නේ මුහුණ බලන කණ්ණාඩිය, නැත්නම් කැඩපත වගේ. ධර්ම ශ්‍රවණය කිරීම මේ කැඩපත පිරිසුදු කිරීමක් වගේ. ඒ මුහුණ බලන කණ්ණාඩිය පිරිසුදු කරන්න කරන්න අපට අපේ ජීවිතයේ යථාර්ථය පිළිබඳව අපට මැනවීම පසක් වෙනවා. ඒ වගේම අවබෝධ වෙන පමණට දුකෙන් නිදහස් වෙන මාර්ගය අපට ඉතාම පැහැදිලිවම ප්‍රකට වෙනවා. භාගතුන් වහන්සේ දේශනා කරනවා ගිහියෙක් හෝ වේවා ස්වාමීන් වහන්සේ කෙනෙක් හෝ වේවා ඕනෑම කෙනෙක් නිතර සිහි කළ යුතු කාරණා පහක් පිළිබඳව. ධර්මය තුළින් අපට කියලා දෙන පාඩම අපේ ජීවිතයේ නැමැති පාඩම. මේ ජීවිතයේ නැමැති පාඩමෙන් අපට සනාතනව සිදුවන ධර්මතා පහක් ගැන අභින්නන් පච්චවේකිතබ්බං නිතර සිහිපත් කරන්න කියන කාරණය භාගතුන් වහන්සේ අපට ඉතාම කරුණාවෙන් දේශනා කරනවා. එම් පළවෙනි කාරණය තමයි ජරා ධම්මෝම්හි ජරණ අනතීතෝති අභින්නන් පච්චවේකිතබ්බං. මම මහලු වෙන කෙනෙක්, මගේ ශරීරයේ දිරාවට පත්වෙන කෙනෙක්, මහලු වීම මා ඉක්මෝප් නැති කෙනෙක් කියන මේ යථාර්ථය, නැත්තම් ඉතාම සරල සිංහලෙන් කියනවා නම් මම නාකි වෙන කෙනෙක්, නැත්තම් මම නාකි වෙච්ච කෙනෙක් කියන මෙන්න මේ කරුණ නිතර මෙනෙහි කරන්න කියලා දේශනා කළා. ඇයි මෙහෙම දේශනා කළේ? අපි බොහෝ විට ජීවත් වෙන කාලයේහි යොබ්බන මදයෙන් මත් වෙලා ඉන්නේ. හැමදාම තරුණ වයසේ සමන් ඉන්නවා කියන හැඟීමෙන් අපි ඉඳලා අපි දන්නේමනේ අපේ ජීවිතේ නිමාටපත් වෙනවා. මෙන්න මේ යථාර්ථය අභියස ජරාවට පත්වීම, මහලු වීම නිතර මෙනෙහි කරන්නේ කියලා දේශනා කළා. එහෙම දේශනා කළේකින් දුකට පත්වීම නෙවෙයි, අන්නේ මහලු බව නැමැති දුකේ නිදහස් වෙන මාවත විවර කරගන්නටයි භාගතුන් වහන්සේ අපට මේ අනුශාසනාව කළේ. දෙවෙනි කාරණය තමයි ව්‍යාධි ධම්මෝ මේ ව්‍යාධින් අනතේතෝති අබින්හං පච්චවේකි තම්බං. මම ලෙඩ වෙන කෙනෙක්, ලෙඩ වීම මා නොයෙකුමකෝ කෙනෙක් කියන එක නිතර මෙනෙහි කරන්නට භාගතුන් වහන්සේ අපට දේශනා කළා. ඇතමිට අද දවසේ අපි කායිකව නිරෝගී වෙන්න පුළුවන්. හැබැයි හෙට දවසේ අපට ලෝකේ තියෙන ඕනෑම ලෙඩක් මේ ශරීරයට එන්නට පුළුවන්. භාගතුන් වහන්සේ වරක් නකුල පිතෝ ගුරුපතියට දේශනා කළා. මෙවැනි ශරීරයක් දරාගෙන යම්කිසි කෙනෙක් නිරෝගී භාවය පිළිබඳව උදම්මනනවා නම්, සතුට වෙනවා නම්, ඒක ඒ තැනැත්තාගේ අනුවණකම බාල බව හැර වෙන මොකද්ද කියලා. මෙන්න මේ කායික රෝගී තත්ත්වයන් අපට ඕන වෙලා ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, කායිකව අපිට අවුරුදු 100ක් වුණත් නිරෝගී වෙන්නට පුළුවන්. නමුත් භාගතුන් වහන්සේ දේශනා කළේ මගඵලලාභී උතුමන් හැර අනිත් අය මානසිකව නම් නිරෝගීව නැහැ කියලා. අපේ හිතේ නිරතුරුව හටගන්න රාගාදී කෙලෙස් විශේෂම අවිද්‍යාව නිසා අප නිරතුරුව මානසික පීඩාවට පත් වෙමින් ඉන්නේ, මානසික රෝගී තත්ත්වයන්ගෙන් ඉන්නේ. මෙන්න මේ තත්ත්වයේ මත අපි ලෙඩ වෙන අය බව නිතර සිහි කරනවා නම් ඕනම වෙලාවක ලෙඩක් ආවොතින් ඒකට මුහුණ දෙන්න පුළුවන් විදිහට අපි මානසිකව සූදානම් වෙලා ඉන්නේ. බොහෝ විට අපි මේක අමතක කිරීම නිසා ඇතැම් විට තමන් ලෙඩ වෙනකොට, සමීපතම ඥාතියෙක් ලෙඩ වෙනකොට විස්මයට, කලබලයට, පුදුමයට, දුකට, සංවේගයට පත් වෙනවා. මෙන්න මේ තත්ත්වයෙන් වැළකෙලිනට තමයි කලින්ම මේ ගැන හිතලා තියන කියන්නේ. වරක් දෙවරක් නෙවෙයි, අබින්නම් පච්චවේකි තබ්බං, නිතර සිහිපත් කරන්න කියලා දේශනා කළා. ලෙඩවීම සිහිපත් කරන කෙනා ආරෝග්‍යමදයෙන් මිදෙනවා. නිරෝගී බව කියන උඩඟු භවෙන් මිදෙන්නට මේ ව්‍යාධිය කියන කාරණය සිහිපත් කිරීම වටිනවා. ඒ වගේම ලෙඩවීම කියන එක සිහිපත් කිරීමෙන් තමන් ලෙඩ වෙන කෙනෙක් කිය මතුරු මතුරු ඉන්න නෙවෙයි මේ කියන්නේ. අන්නේ ලෙඩවීමට පත් වෙන දුකෙන් නිදහස් වෙන්නට අද දවසේම මානසිකව සෝදානම් වන්නට ඒ රූපයෙන් මිදෙන මාවත දේශනා කරන්නටයි මේ කාරණය භාගතුන් වහන්සේ දේශනා කළේ. තුන්වෙනි කාරණය, මරණ ධම්මෝ මේ මරණං අනතීතෝති අබින්හං පච්චවේකි තබ්බං. මා මරණයට පත් වෙන කෙනෙක්, මා මරණයේ නොයෙක්මුක කෙනෙක් කියන කාරණය නිතර මෙනෙහි කරන්නට භාගතුන් වහන්සේ දේශනා කළා. අපි ඇතැමිට එදිනදා ජීවිතය ගත කරනකොට අධ්‍යාපන කටයුතු, දූ දරුවන්ගේ කටයුතු, රැකිරක්ෂා, නිවසේ කටයුතු මෙම සිද්ධ කරද්දී මැරෙනවා කියන කාරණය අපට බොහෝ විට අමතක වෙනවා. අපට හිතෙන්නේ ලෝකයන්ෙත් ඕනම කෙනෙක් මැරෙන්න පුළුවන්. හැබැයි මම මැරෙන්නේ නැහැ කියන හැඟීමක් සමහරට හිතේ කොහරි තියෙනවා. නමුත් පින්තුනේ අපි මේ ඉරණමටපත් වෙනවා. බුදුහාමුදුරුවෝ දේශනා කළේ අජ්ජේව කිච්ඡං ආතප්පං කෝජංජා මරණස්සුයි. අද කලියුතු දේ අදම කරන්නට ඕන. මොකද කෝජංජා මරණස්සුයි, අපි හෙට මරණයට පත් වේද දන්නේ නැහැ. බොහෝ විට අපි හෙට මරණයට පත් වේද කියන එක සිහිපත් කරනවා. ඒ නිසාම අපි කලියුතු වැඩ ටිකක් හෙට දවසේම කරන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්නවා. මෙන්න මේක තමයි අපට වරදින්නේ පින්තුනි. අපි හෙට මැරෙන අය කියලා හිතලා අද කලියුතු වැඩේ අද උපරිම ලෙස කරන්නට ඕන. සාමාන්‍ය ලෞකික දේ විතරක් නෙවෙයි, ආධ්‍යාත්මික ජීවිතයේහි ඉහළම ඉලක්ක කරා යන ගමන් මඟ අද අදම අපි පුහුණු කළ යුතුයි. ඒ නිසා මෙන්න මේ මරණය කියන ධර්මතාවය මෙනෙහි කරන්න. අපාප මැරෙනවා වගේම අපේ ළඟම ඥාතීන් කොයි වයසෙ හිටියත් ඕනම වෙලාවක ඕනම විදියාකාරයෙන් ඕනම දෙයක් යට වෙන්න පුළුවන් කියන එක කල් තියාම මෙනෙහි කළ තියන්න. මෙන්න මේකෙන් අපේ ජීවිත මදය කියන කඩු වෙනවා ටිකෙන්. හැමදාම තමයි ජීවත් වෙනවා කියන මෙන්න මේ මුලාව තමන් හිතෙන් නිදහස් වෙලා, විශේෂයෙන් තමන් මේ ලබාගත්තු දුර්ලභ මිනිස්සාත්ම භාවයේ අති දුර්ලභ සම්බුද්ධෝත්පාද කාලය තමන්ට අහිමිවීමට කලින්, නෙද්දක පියවෙන කලින්, මේ ශරීරය තමන්ට අහිමිවීම කලින් උපරිම ලෙස මේ ජීවිතයෙන් ප්‍රයෝජන ගන්නවා. ඒ වගේම මේ දාල යන ශරීරයෙන් තමන්ගේ දිනදා ලෞකික කටයුතු විතරක් නෙවෙයි, දාන ආදී පින්දහම් කරන්නට මේ තමා අත්හැර යන ශරීරය උපරිම ලෙස භාවිත කරනවා. ඒ විතරක් නෙවෙයි, මේ ශරීරය තුළින් මේ සම්බුද්ධ ශාසනයේ උන්නතිය සඳහා උපරිම ලෙස තමා කටයුතු කරනවා. අදවට මේ ලැබෙලා තියෙන ශරීරය, මේ නිරෝගී භාවය, ශරීර ශක්තිය, බුද්ධිය, මේ බොහෝ දෙයක් අපට ලැබෙලා තියෙන පින්තුණි අතීත සම්බුද්ධ ශාසනවල අපි කරපු දාන ආදී පින්දහමට ලැබිච්ච ත්‍යාගයක් මේක. අන්න ඒ ත්‍යාගය අපි පරිහරණය කරන වෙලාවේ මේ ජීවිතේ ළමා ගන්නා වූ නිරෝගී බව, ශාරීරික ශක්තිය, රූප සම්පන්නිය, ලස්සන කටහඬ, බුද්ධිය මේ සියල්ලක්ම පින්තුණි අපි කෘතඥතාවයෙන් යුක්තව ඒ සම්බුද්ධ ශාසනයේ විශේෂීම නැවත නිර්ලෝභීව පරිත්‍යාග කරන්නට ඕන. අපේ ශරීරය මහලු වෙනකොට ඒ ශරීරය දිහා බලලා අපට කියන්න පුළුවන් කමක් තියෙන්නට ඕන. මා මේ ශරීරය මහලුනේ නිකන් නෙවෙයි. මගේ දරුවෝ ටික හදලා, ඉඩ කඩන් ටික දිනු කරලා, රැකිරක්ෂා කළ විතරක් නෙවෙයි මම මේ ශරීරය නිකන් වයසට ගියේ. මේ වයසට ගියේ ශරීරය මා දාන ආදී පින්දහම් කරමින් වයසට ගිය ශරීරය. මේ සම්බුද්ධ ශාසනය ජීවත් කරවන්නට මගේ ශ්‍රමයෙන් කැප කරලයි මේ ශරීරය මහලුනේ කියලා තමන්ට කියන්න හිතන්න පුළුවන් වාතාවරණයේ සැකසෙනසේ තමා ජීවිතය කළමනාකරණය කරගන්නට ඕන. ඒ වගේම ඕනෑම මොහතක මේ ශරීරය එක මොහොතින් තමන්ට අත්හැරෙනවා. ඒක ඇස්පිය ගන්න මොහොතකින් ඕනෑම හේතුවකින් ඕනෑම අවස්ථාවක ඕනෑම ස්ථානයකදී මේ ශරීරය තමන්ට අහිමි වෙන්න පුළුවන්. ඒ අහිමි වෙන ඕනෑම අවස්ථාවක මේ මිනිසත් භවයෙන් පහළට නොයන විදියට ස්ථාවර ලෙස මනස සුගතියේ පිහිටවගත හැකි ආකාරයට තමාගේ චර්යාවන් සකසා ගන්නට ඕන. මරණය ගැන සීකරන්නේ ඒ නිසයි. මෙන්න මේ කරුණ තුනෙන් දෙකක් බුදුහාඳුර විශේෂයෙන් දේශනා කරනවා. ලෝකේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් අවශ්‍ය ඇයි? උන්වහන්සේ දේශනා කරන තථාගත ශ්‍රී සද්ධර්මය ලෝකේ බබලන්නේ කුමන හේතුවක් නිසාද කියන කාරණය භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. එකක් තමයි මහලු වීම කියන කාරණය. ජරාව කියන කාරණය මතයි මේ සම්බුද්ධ සසුන බබලන්නේ, මේ ධර්මයේ ලෝකෙට අවශ්‍ය වන්නේ. ඒ වගේම මරණයට පත්වෙන නිසයි මේ ධර්මය අපට අවශ්‍ය වන්නේ. ඒ විතරක් නෙවෙයි පින්තුනි, මැරෙන නිසාම නෙවෙයි ධර්මය අවශ්‍ය. බුදුහාඳුර දේශනා කරන්නේ අපි නැවත උපදිනවා. අන්නේ උපදින තැනක් තියෙන නිසයි අප මීට වඩා ඉහළින් උසස් ආධ්‍යාත්මික මට්ටමකින් කටයුතු කිරීම අවශ්‍ය වන්නේ. මේ කාරණා තුන දේශනා කළ හතරවෙනි කාරණේ විදිහට භාගතුන් වහන්සේ දේශනා කරන්නේ කම්මස්සකෝමි කම්මදායාදෝ කම්මයෝනි කියන කාරණේ. කර්මය තමා සොකිය කොට ඇති කෙනෙක් කියන එක නිතර සිහිපත් කරන්නේ කියලා. අපි සන්තකව හැමදේම අපි අත්හැරිය අපේ පිටුපස්සේ සෙවණැල්ලක්කා සමානව ගමන් කරන දෙයක් තියෙනවා. ඒ තමයි තමාගේ සිත මුලලා කායික, වාචික, මානසික වශයෙන් කරපු ක්‍රියාවන්. මෙන්න මේ කාරණේ සිහිපත් කරන කෙනා අපට තියෙන ඉහළම ධනය, හොඳම ඥාතිවරයා, තමාගේ උරුමය, තමාගේ සෙවණැල්ලක්කා සමානව ගමන් කරන දේ කුමක්ද කියන එක මනවින් තේරුම් ගන්නවා. මේ තේරුම් ගන්න කෙනා හැකිතාක් දුරට සිත පිරිසිදුව තියාගෙන දාන ආදී පින්දහම් කරනවා. පින්තුණි, මෙන්න මේ මට්ටමේදී තමයි අපට අවශ්‍ය වන්නේ. ලෝකේ බොහෝ දෙනෙක් හොඳ දේවල් කරන අපට දැක ගන්න පුළුවන්. සතෙකුට කෑම ටිකක් දෙන අය ඉන්නවා, අසරණයන්ට සලකන අය ඉන්නවා, ගස් කොළන් වගා ගන්න අය ඉන්නවා, පාරවල් හදන අය ඉන්නවා. මේ හුඟක් ලෝකේ යහපත කරන අය ඉන්නවා. ඒ මෛත්‍රියෙන් කරුණාවෙන් කරන දේවල් වලින් යම්කිසි විදියකින් ලෝකෙට යහපතක් වෙනවා. නමුත් පින්තුණි, මෙන්න මේ අපි කරන දේවල් අතරින් වඩාත්ම ප්‍රතිඵලදායි, වඩාත්ම ආනිසංස තියෙන, වැඩි පිරිසකට යහපතක් වන දේවල් මොනවද කියන එක බුදුරජාණන් වහන්සේ අපට අනාවරණය කළා. විශේෂයෙන්ම අනුත්තරී සූත්‍රයේදී බුදුහාඳුර දේශනා කරනවා. අපි පින්තුණි, මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ ශාසනයක් ලැබිච්ච අවස්ථාවේදී අපි බුද්ධිමත් වෙන්නට ඕනේ. අපි කලිය යුතු වැදගත්ම කරුණ මොනවද කියලා තේරුම් ගන්න එක. එහිදී බුදුහාඳුර පැහැදිලි කරනවා ලෝකේ උතුම්ම දේවල් කිහිපයක් පිළිබඳව. එන් එකක් තමයි දස්සනානුත්තරිය. දකින දේවල් වලින් උතුම්ම දේ මොනවාද කියලා දේශනා කළා. අපේ නෙත් දෙකෙන් දකින උතුම්ම දේවල් මොනවාද? නොඑක් රූප අපි බලනවා. නොඑක් විදිය දර්ශන අපි බලනවා. ස්වාභාවික පරිසරල් අපි බලනවා. නමුත් මේ බලන බොහෝ දේවල් වලින් තමන්ගේ හිතේ රාග ආදී කෙලෙස් ඇති වෙන්නේ. යමක් නෙත් දෙකෙන් බලලා හිතේ තියෙන රාග ආදී කෙලෙස් දුරු වෙනවා නම් කාමච්ඡන්ද ආදී නීවරණයන් දුරු වෙනවා නම් අන්න එවැනි දේවල් බලන්නටයි දස්සනානුත්තර විදියට බුදුහාමුදුර දේශනා කළේ. මේ ලෝකේ අලංකාරවත් කර උත්තමයන් දෙදෙනෙක් පිළිබඳව දැසින් දකින්නට බුදුහාමුදුර අපට ආරාධනා කරනවා. ඒ තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් දැකීම උතුම දර්ශනය. ඒ වගේමයි සරියුත් ආදී නික්ලේශී මහ සංඝ පරපුර අනුකරණය කරමින් ඒ මාවතේ ගමන් කරන මහා සංඝරත්නය තමන්ගේ දෙනෙතින් දැකීම දස්සනානුත්තරී විදියට දේශනා කළා. බුදුරජාණන් වහන්සේගේ පිළිරුවක් හෝ පින්තූරයක් හෝ දැකලා සම්බුදුරජාණන් වහන්සේ පිළිබඳව සංඥාව හරි අපට ඇති කරගන්න පුළුවන් නම් ඒක තමයි දෙනෙතින් දකින හොඳම දේ බවට පත් වෙනවා. ස්වාමින් වහන්සේ කෙනෙක් දැකලා සරියුත් මොගලන් ආදී ස්වාමින් වහන්සේලා සිහිපත් කරගන්න පුළුවන් නම් ඒක තමයි නෙතින් දකින හොඳම දේ බවට පත් වෙනවා. සමනානන්ද දස්සනං ඒකං මංගල මුත්තමන් කියලා භාගතුන් වහන්සේ මංගල සූත්‍රයේදී විස්තර කළේ මේ කාරණේමයි. ඊළඟට බුදුරහාඳුර දේශනා කරන සමනානුත්තරිය කන් දෙකෙන් අපි අහනව නම් උතුම්ම දේ මොනවද? භාගතුන් වහන්සේ දේශනා කළ සුගතිගාමී වීමේ මාවතත් නිවන සඳහා තියෙන මාවතත් මේ උතුම් සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට ලැබෙන අවස්ථාව තමයි තමාගේ කන් දෙකෙන් දසවන්න ලිංගන්න ඉහෙළම ප්‍රතිඵලය උතුම්ම දේවවට පත් වෙන්නේ. ඒ නිසා ඔබේ උතුම් ශ්‍රී සද්ධර්මයේ අසන අවස්ථාව දස්සනානුත්තරී විදියට නැත්නම් සවනානුත්තරී විදියට අපට සඳහන් කරන්නට පුළුවන්. බුදුහාමුදුරුවෝ ඊළඟට දේශනා කරනවා තමන්ට ලැබෙන ලාභයන්ගෙන් උතුම්ම ලාභය මොකක්ද කියලා. අධ්‍යාපනය අපි ලබනවා, රැක රක්ෂා ලබනවා, ධනය, දේපල, දරුවන්, ඥාතීන්, කීර්ති මේ නොහෙක් දේවල් අපි ජීවිතය තුළ ලබනවා. නමුත් පින්තුණේ ලබන සියලුම දේවල් අතුරින් වඩාත්ම උතුම් දෙයක් දේශනා කළා. ඇයි එහෙම දේශනා කළේ? අර අපි භෞතික වශයෙන් ලබන නැත්නම් කීර්ති වශයෙන් ලබන බොහෝ දේවල් අපට ජීවිතේ ඕනෑම වෙලාවක අහිමි වෙන්නට පුළුවන්. නමුත් Tamanට අහිමි නොවන ඒසෝ නිදී සුනිහෙතෝ අජයෝ අනුගාමිකෝ පහය ගමනීයේසු ඒත මාදාය ගච්ඡති ආදී වශයෙන් දේශනා කරපු පරිදි නිධානයක් හා සමානව සෙවණැල්ලක් හා සමානව තමාගේ පිටුපස්සේ ගමන් කරන උතුම් ධනයක් උතුම් ලාභයක් තියෙනවා. ඒ මොකද්ද? ඒ තමයි ශ්‍රද්ධා ප්‍රතිලාභය. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇතිවන ශ්‍රද්ධාව ගෞරවය ප්‍රසාදය. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ශ්‍රී සද්ධර්මයේ පිළිබඳව ඇතිවන ප්‍රසාදය ගෞරවය විශ්වාසය. උතුම් මහා සංඝරත්නයේ පිළිබඳව ඇතිවන ගෞරවය විශ්වාසය ප්‍රසාදය. මෙන්න මේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන කෙරෙහි ඇතිවන ප්‍රසාදය ශ්‍රද්ධාව භාගතුන් වහන්සේ දේශනා කළේ උතුම්ම ලාභය විදියට. ඊළඟට දේශනා කරනවා සික්ඛානුත්තරිය කියලා කාරණයක්. ඉක්මන දේවල් වලින් උතුම්ම දේ මොනවද කියලා. අපි නොඑක දේවල් ජීවිතේ පුහුණු වෙනවා. ඇතැම් විට අස්යංග පිට යන පුරුදු වෙනවා, වාහන පදවන පුරුදු වෙනවා. මේ වගේ නොඑක දේවල් අපි ජීවිතේ පුරුදු වෙනවා, පුහුණු කරනවා. අන්නේ පුහුණු කරන දේවල් අතුරින් උතුම්ම දේ විදියට බුදුහාමුදුරුවෝ දේශනා කළේ සීල, සමාධි, ප්‍රඥා කියන මේ ශික්ෂාවන් වලටපත් වීම. නැත්නම් අදිසීල, අදිචිත්ත, අදිපඤ්ඤා කියලා මෙන්න මේ ත්‍රිවිධ ශික්ෂාවන් වල ශික්ෂණයට හික්මීමටපත් වීම තමයි උතුම්ම ශික්ෂණයේ විදියට සංවරයේ විදියට භාගතුන් වහන්සේ අපට දේශනා කරන්නේ. ඊළඟ දේශනා කරනවා වැදගත් කාරණයක්. යමෙකුට උපස්ථාන කරනවා නම් පාරිචර්යානුත්තරිය විදියට. යම් කිසි කෙනෙකුට උපස්ථාන කරනවා නම් සේවය කරනවා නම් අන්නේ සේවය කළ යුතු අතරින් උතුම්මයි කවුද කියලා. ඇතැම් විට අපට හිතෙනවා මන්ත්‍රීවරයෙකුට, ඇමතිවරයෙකුට, ජනාධිපතිවරයෙකුට සේවය කිරීම බොහොම ඉහළ මට්ටමක් කියලා. ඒකත් ලෝක සම්මත විදියට යම් විදියක ඉහළ සැලකිල්ලක් තමයි. නමුත් පින්වතුනි, මේ ලෝකයේ සලකන අතුරින් බුදුරජාණන් වහන්සේ කෙරෙහි දක්වන සැලකිල්ල, ධර්මයේ කෙරෙහි දක්වන සැලකිල්ල, මහා සංඝරත්නයේ කෙරෙහි දක්වන මෙහෙවර, සේවය තමයි බුදුහාඳුරෝ පාරිචර්යානන්තරී විදියට උතුම්ම මෙහෙවර සේවය විදියට දේශනා කළේ. ඊළඟට භාගතුන් වහන්සේ දේශනා කරනවා අනුස්සත අනුස්සතානුස්තරිය කියලා කාරණයක්. සිහි කළ යුතු දේවල් අතරින් උතුම්ම දේ මොනවද කියලා. අපි ජීවිතේ නොඑක් දේවල් සිහි කළ සතුට වෙනවා. අපේ අධ්‍යාපනය, ධනය, රැකියාව, දූ දරුවන් ඇතුළු ඥාතීන්, රූප සම්පත්තිය, තමන්ගේ කීර්තිය, යම් යම් දේවල් ගැන හිතලා අපේ ජීවිතේ සතුට වෙන්න පුළුවන්. නමුත් ඒ සතුට වෙන දේ තුළින්ම අවසානයේ තමන්ට දුකක් ඇති වෙනවා. යම්කිසි දෙයක් හිතල ජීවිතයේ කොයි යම්ම හෝ අවස්ථාවක දුකක් ඇති නොවනවා නම් මරණාසන්න මොහොත දක්වාම අකණ්ඩව සතුටින් සිහි කළ යුතු සිහි කළ හැකි කාරණා බුදුහාඳුර අපට පෙන්වා දෙනවා. ඒ මොනවද? ඒ තමයි පින්තුනේ බුදුහාඳුරන්ගේ බුදුගුණ සිහිපත් කිරීම, ධර්මයේ සදාන් ගුණ සිහිපත් කිරීම, ආර්ය මහා සංඝරත්නයේ උතුම් සංඝ ගුණ සිහිපත් කිරීම, මේ බුද්ධ ධම්ම සංඝ කෙන තෙරුවනේහි ගුණ සිහිපත් කිරීම තමයි උතුම්ම සිහිපත් කිරීම හැටියට බුදුහාඳුර අපට දේශනා කළේ. මෙන්න මේ විදිහට පින්තුනේ අපි මේ සඳහන් කළේ අප ධර්මයේ නැමැති කැඩපත අපේ ජීවිතයට ලැබෙනකොට අපි වයසට යන අය බව අපි දන්නවා, ලෙඩ වෙන අය කියන කාරණය දන්නවා, ඒ වගේම මරණයට පත් වෙන අය කියන දන්නවා, කර්මය දායාද කොට ඇති පිටසක් කියන එක දන්නවා. දකින්න දකින්න මොකද කරන්නේ? හැකිතාක් දුරට තමන්ගේ හිත පිරිසිදු වෙන, කුසල් වැඩි වෙන, තින් වැඩෙන දේවල් කරන්න උත්සාහ කරනවා. භාගතුන් වහන්සේ අපට පෙන්වා දෙනවා යම්කිසි කෙනෙකුට ජීවිතය කරන්න පුළුවන් ඉහළම පුණ්‍යක්‍රියා පිළිබඳව. සූත්‍ර ගණනාවක දක්ෂිණ විභංග සූත්‍ර, ඒ වගේම වේලාම සූත්‍ර, මේ වගේ අවස්ථාවලදී බුදුහාඳුර විස්තර කරනවා අපේ ලෞකික ජීවිතයේහි සහ ඒ වගේම ඇතැමිට ලෝකෝත්තර ජීවිතයේදී අපට ලබන්න පුළුවන් ඉහළම ඉලක්කයන්, වඩන්න පුළුවන් ඉහළම පුණ්‍ය කර්ම කුසලයන් මොනවද කියන එක පැහැදිලි කළ දෙනවා. බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ ධර්මය අපට අවශ්‍ය වන්නේ ප්‍රඥාව ලබන්න. අපි මේ ජීවිතය ලබලා තියෙන ඉතාම දුර්ලභව, ඒ වගේම අපි හැමදාම ජීවත් වෙන්නේ නැහැ, ටික කලයි ජීවත් වෙන්නේ. ඒ ජීවත් වෙන කාලයේදීත් අපට ශාරීරිකව නිරෝගීව වැඩ කටයුතු කරන්න පුළුවන් කාලය තාම සීමිතයි. අන්‍ය සීමිත කාලය තුළ අපි ජීවිත කළමනාකරණය, කාල කළමනාකරණය තුළින් වඩාත්ම ජීවිතයේ ඉහළම දේවල් කළ යුතු ආකාරය බුදුහාඳුර අපට පැහැදිලි කළ දෙනවා. මහන්සියෙන් දැහැමිව ධනෙ උපයන්න, ඒ උපයන ධනයෙන් තමා තෘප්තිමත් වෙන්න, තමන්ගේ දෙමව්පියන්, දරුවන්, ස්වාමි භාර්යාවන් පෝෂණය කරන්න, ඒ උපයන ධනයෙන් පුණ්‍ය ශේෂ්ත්‍රවලට පරිත්‍යාගයන් කරන්න. මෙන්න මෙහෙම කරන අතරේදී අපි විශේෂයෙන් භාගතුන් වහන්සේ දේශනා කරනවා අප මේ සසර පුණ්‍ය ඵලයක් වශයෙන් ලැබපු මේ උතුම් ජීවිතය වඩ වඩාත්ම දියුණු වීම සඳහා අපි කොමක්ද කරන්නට ඕනේ කියලා. විශේෂයෙන්ම දාන, සීල, භාවනා කියන මෙන්න මේ ත්‍රිවිධ පුණ්‍යක්‍රියා අපේ ජීවිතය සාර්ථක කරගන්නට අපට හේතු වෙනවා. අපි බොහෝ දෙනෙක් කැමතියි ජීවිතයේ දිගාසිරි සම්පත් ලබන්න. අපි හැමදෙනාම කැමතියි නිරෝගීව ජීවත් වෙන්න, හොඳ යහළු මිත්‍රාදීන් ලබන්න අප කැමතියි, හිතේ සතුටෙන් ජීවත් වෙන්න අප කැමතියි, ඒ වගේම මරණාසන්න මොහොත දක්වාම සැනසීමෙන් ජීවත් වෙන්න අපි කැමතියි. මෙන්න මේ ජීවිතය සඵල කරගන්නට බුදුහාමර දේශනා කරනවා පුඤ්ඤස්ස සුඛස්සේතං අධිවචනං කියලා. පින්කම් කිරීම සැපය රැස් කිරීමක් විදියට, නැත්නම් පිනට කියන වෙනත් වචනයක් විදියට සැප කියන එක බුදුහාමර දේශනා කළා. එහෙනම් යම් කෙනෙක් යම් තා පමණට පින්කම් කරනවා නම් ජීවිතේහි ඒ තනත්තා ජීවිතයට සැප වැඩි කරගත්තු කෙනෙක් බවට පත් වෙනවා. එහිදී උන්වහන්සේ අපි කරන සියලුම පින්කම් කොටස් තුනකට බෙදලා දක්වලා තියෙනවා. ඒ තමයි දාන, සීල, භාවනා කියන මේ ත්‍රිවිධ පුණ්‍යක්‍රියා. දානමේ පින්කම් අපට ආමිස දාන, අභය දාන, ධර්ම දාන විදියට දෙන්න පුළුවන්. ආමිස දාන කියන්නේ භෞතික වශයෙන් දෙන දේවල්. කුඩා සතෙකුට දෙන කෑමක පටන් ටිකෙන් ටික දිනන වෙලා මිනිස්සෙකුට, සිල්වත් උතුමෙකුට, මඟඵලලාභී උතුමන්ට, රහතන් වහන්සේ කෙනෙකුට, පසේ බුදුරජාණන් වහන්සේ නමකට, සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුට දෙන දානේ දක්වා පෞද්ගලික දාන 14ක් භාගතුන් වහන්සේ පැහැදිලි කරනවා. එහෙම දක්වලා උන්වහන්සේ ඊටත් වඩා ඉහළ දානමය පින්කම් ගැන විස්තරයක් කරනවා. මෙන්න මේ පෞද්ගලික දාන අතර පින්තුනේ අපට දෙන්න පුළුවන් ඉහළම දානය තමයි බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කරන බුද්ධ පූජාව. ඔබ විහාරස්ථානයට පැමිණෙන අවස්ථාවකදී විතරක් නෙවෙයි ඔබ විශේෂ දානමය පින්කමක් සංඝසතු දානමය පින්කමක් කරන අවස්ථාවකදී විතරක් නෙවෙයි ඔබට නිතිපතා නිවසේහි ආමවාසයෙන් පැන්වීදුරක් හරි බුදුරජාණන් වහන්සේ ජීවමාන සංඥාවෙන් හිතාගෙන උන්වහන්සේ වෙනුවෙන් පූජා කරන්න පුළුවන් ඒක සම්බුද්ධ පූජාවක් බවට පත් වෙනවා ඔබ නිවසේ කලින් ආහාර පාන සකස් කරපු අවස්ථාවල ඉඳ ලැබෙන හැම අවස්ථාවකදීම බුදුහාඳුර වෙනුවෙන් ඔබේ නිවසේ දානීය වේලක් පූජා කරන්න ඒක තමයි පුද්ගලික වශයෙන් කරන ඉහෙළම දානමේ පින්කමක් බවට පත් වෙනවා එතනින් නොනවති බාහතුන් වහන්සේ කරුණාවෙන් සහ ප්‍රඥාවෙන් අපට දේශනා කරනවා ඊළඟට ලෝකෙ දෙන්න පුළුවන් උසස් දානය මොනවද කියලා. එහිදී පැහැදිලි කරනවා සංඝරත්නයේ සිහිපත් කළා අතීතයේ වැඩ සිටිය වර්තමානයේ වැඩ ඉන්න අනාගතයේ මේ ශාසනයට ඇතුළත් වන කියන මේ තුන්කල් මහා සංඝ රුවන සිහිපත් කරලා යම් කිසි කෙනෙක් සංසතු කොට යමක් දෙනවා නම් වාක්‍යන කිව්වත් තමන්ගේ හිතෙන් එක ස්වාමීන් වහන්සේ කෙනෙක් අරමුණු කරගෙන හෝ මා මේ දානෙ පූජා කරන්නේ සියලුම ස්වාමීන් වහන්සේලා උදෙසාය කියන හැඟීමෙන් යමක් පූජා කරනවා නම් ඒක අර පෞද්ගලික දානවලටත් වඩා ඉහළ දානයක් වෙනවා බුදුරජාණන් වහන්සේ මෙහිදී විශේෂ කාරණයක් පැහැදිලි කරනවා සංඝේ දින්නේ මමංච දින්නම් හෝති කියලා යම් කෙනෙක් මහා සංඝරත්නයේ උදෙසා යමක් පූජා කරනවා නම් ඒක බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කරපු පූජාවක් කියලා දේශනා කළා. ඒ නිසා සංඝරත්න වෙනුවෙන් පූජා කරන හැම අවස්ථාවකදීම ඔබ බුද්ධ පූජාවකුත් කළා කියලා හිතලා තවත් හිතේ කුසලයේ දිනු කරගන්න. පින්තුනි තමන්ගේ දෑතින් පින්කම් කරන වගේම ලෝකයේ බොහෝ දෙනෙක් දිනපතා පින්කම් කරනවා. ඒව නිතර නිතරම හිතන්න. ඒ පින් අනුමෝදන් වෙන්න. ඔබේ යහළ මිත්‍රාන්දීන්ගේ නිවෙස්වල නිරතුරුව පින්කම් කරනවා. ඔවුන් සිදු කරන පින්කම් වලට හැකි පමණින් සහයෝගය දක්වන්න. සහයෝගයක් දක්වන ඔබට බැරි වුණත් අඩුම වශයෙන් සාධුකාරයකින් ඒ කරන පින්කම් අනුමෝදන් වෙන්න. ඔබත් ඇතැමිට ජීවිතයේ කොයි යම් හෝ අවස්ථාවක සංසතු දානමය පින්කමක් කළා තියෙන පුළුවන්. ඒ කරු පින්කම් නිතර නිතර සිහිපත් කරන්න. නිවසේ සිටින මේ වගේ කාලවල විශේෂයෙන්ම අපට තියෙන ලොකුම වාසියක් තමයි බෞද්ධයන් විදියට. අපට අපි කරපු සාමාන්‍ය දේවල් විතරක් නෙවෙයි. ජීවිතයේ කරු පින්කම් අපට සිහිපත් කරලා ඒ පින තමයි වැඩි දියුණු කරගන්න පුළුවන්. මේක තමයි බෞද්ධයන් හැටියට අපට ලැබිලා තියෙන ලොකුම භාග්‍යය. මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න පින්තුනි. ඔබට කැමරේ දොර බැහැල ගිහිල්ලා පින්කම් කරන්න බැරි වෙන්න පුළුවන්. ලොකුවට වියහෙදන්න නැති වෙන්න පුළුවන්. ඔබට මතක තියෙන කාලෙ සිද්ධ කර සියලුම පින්කම් මතක් කරගන්න මේ කාලේ. ඒව දිනපතාම පුළුවන් නම් කොලයක් අරගෙන ලියන්න. ඒව සිහිපත් කර කර සතුටු වෙන්න. මගේ දෑතින් මා මේ වගේ පින්කම් කළා. පින්කම් කරන අනිත්යට මා උදව් කළා. අසරණයට පිහිට වුණා. ලෙඩ වෙච්චයට උපස්ථාන කළා. අම්මා තාත්තට සැලකුවා. අසරණයට පිහිට වුණා. මගේ ස්වාමි පුරුෂයාට බහරයවට මා හොඳින් සැලකුවා. දරුවන්ට පිහිට වුණා. අසල්වැසියන් සමග මා හොඳින් හිටියා. මෙන්න මෙවැනි පින්කම් ගැන නිතර නිතර මතක් කර කර සතුටු වෙන පින්තුනි. ඒක තමන්ගේ මානසික සුවතාවයටත් කායික නිරෝගීතාවයටත් හේතු වෙනවා. මේ විදිහට බුදුහාඳුර දානමය පින්කම් ගැන දේශනා කළා. ඊළඟට මේ සංඝසතු දානමය පින්කමටත් වඩා මහා සංඝරත්න උදෙසා යම් කිසි කෙනෙක් ආවාස පූජාව සිදු කරනවා නම් අගත අනගත චතුදිස සංඝස දිනේ කියපු ආකාරයට ආවා වූද නොපෙමිණ ආවූද සිව් දෙසින් වඩින මහා සංඝරත්න වෙනුවෙන් ආවාසයක් පන්සලක් කුටියක් පූජා කරනවා නම් ඒක මේ භෞතික දේවල් පූජා කරන දේවල් අතරින් ඉහළම දෙයක් විදියට බුදුහාමර දේශනා කරනවා. ඔබ ඇතැමිට ජීවිතයේ කොයි යම් අවස්ථාවක මෙවැනි පින්කමකට සහභාගි වෙලා ඇති ඔබට කරන්න බැරි වුණත් මේ සම්බුද්ධ ශාසනය වෙනි සුවිශේෂී පින්කම් කරපවස් සාසීපත් කරගන්න පුළුවන්. බිම්සාර රජතුමා කරපු වේළු වනාරාම පූජාව, අනාථපිණ්ඩික සිටුතුමා කරපු ජේතවනාරාම පූජාව, සාක්‍යවංශිකයන් පූජා කරපු නිග්‍රෝධාරාමය, විසාකාව පූජා කරපු පූර්වාරාමය මේ වගේ ස්ථාන ගැන ඔබට සිහිපත් කරලා ඒ පින ඔබට සතුටු සිතින් අනුමෝදන් වෙන්න පුළුවන්. මේකත් පින්තුනේ තමන්ගේ පින දිනු කරගත හැකි අවස්ථාවක් විදියට බුදුහාමුදුර අපට පෙන්වා දෙනවා. මේ විදියට දේශනා කරලා ඊට පස්සේ ආමිස දාන වගේම පින්තුනේ අපට අබේ දාන දෙන්න පුළුවන්. මරණයට කැපවෙලා ඉන්න සත්වයන් ඒ මරණයෙන් මුදවනවා නම් ඒක අබේ දානයක් බවට පත් වෙනවා. ඒ විතරක් නෙවෙයි තමා ප්‍රාණඝාතාදීන් වෙන්වෙල ඉන්නවනම් ඒක ලෝකේට අභය දානීය දීමක් වෙනවා. පංචබය වේරව සූත්‍රවලදී බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා යම්කිසි කෙනෙක් පංචීරය ආරක්ෂා කරනවා නම් ඒක ඔහු සිද්ධ කරන සාමාන්‍ය දානමය පින්කම් වලටත් වඩා ඉහළ කුසලයක් විදිහට දේශනා කරනවා. අභය දානීය දීම දානයක් විදිහට සඳහන් කරනවා. දානමය පින්කම් ගැන පැහැදිලි කරලා ඊළඟට බුදුහාඳුරෝ පැහැදිලි කරනවා ධර්ම දානමය පිළිබඳව. සබ්බ දානං ධම්ම දානං ජිනාති කියපු විදිහට සියලු දානයන් අතුරින් ධර්ම දානය උතුම්ම පින්කමක් විදිහට පැහැදිලි කරනවා. පින්තුනේ යම්කිසි කෙනෙකුගේ ජීවිතය නිවැරදි කරගන්නට සසර ගමන සුවපත් වෙන විදිහට අනුශාසනාවක් අහන්නට අවස්ථාවක් ලබා දෙනවා නම් ඒක පින්තුනේ කෙනෙකුට දෙන ආහාර පානයකට ඇඳුමකට නිවසකට රැකියාවකට වඩා බොහොම වටිනවා. අපි බොහෝ විට අනිත්‍යයට දෙන පරිත්‍යාගයන් ඇතැමිට මේ ජීවිතේ විතරයි ප්‍රයෝජනවත් වන්නේ. නමුත් යම්කිසි කෙනෙකුට අපි ධර්මයෙන් දානයක් දෙනවා නම් ඒකේ පුද්ගලයාගේ සසර ජීවිතෙම සුවපත් වෙන කරන පූජාවක් වෙනවා. පින්නුතුනි මෙන්න මේ විදියට අර කම්මස්සකෝම්මේ කම්මදායාදෝ කියපු විදියට අර සිහිපත් කරන කරුණ අතරින් අපි හතරවෙනි කාරණය පැහැදිලි කරමින් ඉන්නේ. මේක ඇතැමිට පස්වෙනි කාරණා විදියටත් විස්තර වෙනවා. කෙසේ වෙතත් අපි අනුපිළිවෙලක් ගන්න අවශ්‍ය නිසා මේ පිළිවෙලක් අනුගමනය කළේ ධර්මදේශනාවෙහි අනුපිළිවෙලක් විදියට. කර්මය පිළිබඳව විශ්වාසය තියෙන කෙනා පින්නතුනි ඊළඟට මෙතනත්තා මෙතනින් නවතින්නේ දානේ නොනවති තව ඉහළට යනවා. පංචශීල ආරක්ෂා කරන කෙනෙක් බවටපත් වෙනවා. යම්කිසි කෙනෙක් සිදු කරන සියලුම දානමය පින්කම් වලට වඩා භාගතුන් වහන්සේ දේශනා කරනවා සිල්වන්ත භාවය පංචශීල ආරක්ෂා කිරීම උතුම් පින්කමක් විදියට. ප්‍රාණඝාතාදී අකුසල වලින් වෙන් වෙලා ඉන්නට පුළුවන් නම් ඒ තමා පංචශීලය රකින බව නිතර නිතර සිහිපත් කරනවා නම් ඒක ලොකු ආධ්‍යාත්මික ශක්තියක් බවට පත් වෙනවා. ඒ වගේම බුදුහාඳුරු ඉහළ කුසලයක් විදියට වේලාම සූත්‍රයේ විස්තර කරනවා යම්කිසි කෙනෙක් බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් සරණ යනවා නම් හදවතින්ම බුදුහාඳුරන්ගේ බුදුගුණ දැනගෙන ධර්ම රත්නයේ සදහම් ගුණ දැනගෙන සංඝ රත්නයේ මහා සංඝ ගුණ දැනගෙන අපි තෙරුවන් මමායනය කරගෙන මමේව බුද්ධෝ මමේව ධම්මෝ මමේව සංඝෝ බුදුරජාණන් වහන්සේ මගේය සද්ධර්මයේ මගේය ස්වාමීන් වහන්සේලා මගේමය කියන හැඟීමෙන් යම්කිසි කෙනෙකුට කටයුතු කරන්න පුළුවන් නම් ඒක ජීවිතේ ලොකු ආලෝකයක් බවට පත් වෙනවා, ලොකු ආශිර්වාදයක් බවට පත් වෙනවා. මෙන්න මේ විදිහට දානයෙන් පටන් අරගෙන සීලය ශ්‍රද්ධාව වැනි උසස් කරුණුවට ගිහිල්ලා ඊළඟට බුදුරහන්දුරෝ ඉහිලිම දේශනා කරනවා යම්කිසි කෙනෙක් අසුරු සැනක් ගන්න මොහොතක් මෛත්‍රී සංඥාව වඩනවා නම් සම්බේ සත්තා භවන්තු සුඛිතත්තා කියලා මේ මෛත්‍රී භාවනාව පුහුණු කරන්න කිසියම් කෙනෙක් දක්ෂුනෝතින් පිනතුනේ ඒක මෙත්තා චේතෝ විමුති සූත්‍රයේ දැක්වෙනවා. මේ ලෝකයේ තියෙන සියලුම ඕපදික පුණ්‍යක්‍රියා වස්තු අතර ලෞකික සියලුම කුසල අතරින් ඉහළම ලෞකික කුසලය පුණ්‍යක්‍රියා විදියට බුදුරජාණන් වහන්සේගේ සරත්තා ඥානෙන් උන්වහන්සේ දැකලා අපගේ අනුකම්පාවෙන් දේශනා කළේ මොකද්ද? සීල සත්‍යෝ සුවපත්ත්වා කියලා. යම්කිසි කෙනෙක් අසුරු සැනක් හරේ වඩනවා නම් ඒක ඊටාම ප්‍රබල පුණ්‍ය කර්මයක් ලෞකික කුසලයක් වෙන බව. පින්නොතිනි මෙන්න මේ පින්කම් වල අනුපිළිවෙල අප දේශනා කළේ බුදුහාමුදුරුවෝ සරණ ගියපු ශ්‍රාවකයන් විදියට අප සිද්ධ කරන කටයුතු අතරින් වඩාත්ම අර්ථවත් දේවල් මොනවාද කියන කාරණේ තේරුම් ගන්නට අපි දක්ෂ වෙන්නට ඕන පින්නතුනි. අපිට ලැබෙලා තියෙන කාලය තාම සීමිතයි. ලැබෙලා තියෙන සීමිත කාලය තුළ උපරිම දේ කරන්නට අපි දක්ෂ වෙන්නට ඕන. ලෞකික කුසල අතරින් බුදුහාඳුරු නිතර අවධාරණය කළේ සමත භාවනාවක් වැඩීම. විශේෂයෙන් මෛත්‍රී භාවනාව දේශනා කළ තින අතරින් කරුණා, මුදිතා, උපේක්ෂා කියන සතර බ්‍රහ්ම විහරණ භාවනාව විදිහට වඩන්න පුළුවන්. බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති කියන අනුස්සති භාවනා වඩන්න පුළුවන්. කායගත සතිය වඩන්න පුළුවන්. මරණානුස්සතිය, අසුභ භාවනාව. පින්නතුනේ මේ වගේ භාවනා ක්‍රමයක් වඩනකොට අපි ටිකෙන් ටික බාහිර රූපේ නිදහස් වෙලා තමන්ගේ අභ්‍යන්තරයේ පැත්තට මානසික සුවයක් පැත්තට ගමන් කරන කෙනෙක් බවට පත් වෙනවා. මේ කටයුතු වලින් මොකක්ද වෙන්නේ පිනුතුනේ? දිනෙන් දින අපි කරන කටයුතු සාර්ථක කරගන්නට අපට අවස්ථාව ලැබෙනවා. විශේෂයෙන්ම අපට නිරෝගී භාවය ලැබෙනවා. දිගාසිරි සම්පත් ලැබෙනවා. කීර්තිය ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි විශේෂ දෙයක් කල්යාණ මිත්‍රයන් අපට ලැබෙනවා. සැබෑ සද්ධර්මය පැහැදිලි කළ දෙන උතුම් කල්යාණ මිත්‍රයන් ලෝකේ කොහේ හිටියත් අපේ නිවසටම වඩමවා ගන්නට අන්තර්ජාලය වැනි නවීන තාක්ෂණික ක්‍රම ඔස්සේ අපට ඒ උතුම් පුද්ගලයන්ගේ ඇසුර ලබන්නට පුළුවන්කමක් ලැබෙනවා. මෙන්න මේක පින්තුනි අපට පින්කම් වලින් ලැබෙන ප්‍රධානතම ආනිසංස. මේක අපි හොඳින් තේරුම් ගන්නට ඕන. එතකොට මෙන්න මේ පින්කම් වල අපි නිතර ඉන්නකොට අපේ ජීවිතේ ලැබෙන වාසියක් තියෙනවා. අපි එන්නේ නම් හිත පිරිසුදු කරගන්නවා. හිත පිරිසුදු කරනකොට අපට මොකද වෙන්නේ? අපේ හිත පිරිසිදුව කටයුතු කරනකොට අපේ දෛනික ජීවිතයේහි කුසලයෙන් යුක්තව කරන කරුණු ටිකෙන් ටික වර්ධනය වීමට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේහි අපට ලැබෙන ප්‍රධාන අනුශාසනයක් කුසල සූප සම්බදා සහ සචිත්ත පරියෝධපණ කියන කාරණය. තමා නිතරම තමාගේ හිත ගැන අවධානයෙන් පින්කම් වලට බරව විශේෂයෙන්ම කුසල ගැන විශ්වාසයෙන් කර්මඵල විශ්වාසයෙන් අපි කටයුතු කරනකොට අපි නොදැනුවත්වම අපේ ජීවිතයෙන් සුබ දේවල් මංගල කරුණු සිද්ධ වෙනවා. මොනවද පින්නතුනි මංගල කරුණු කියන්නේ? මෙලවටත් යහ ඒ වගේම පරලොවටත් යහපත පිණිස හේතු වන කරුණු තමන්ගේ ජීවිතය තුළින් සිද්ධ වෙනවා. ඒව තමයි මංගල සූත්‍රයේ සඳහන් වෙන්නේ. ඔබට හොඳට මේක පැහැදිලි කරගන්න පුළුවන්. හිත පිරිසිදුව තියාගන්න උත්සාහ දරන වාරේ වැඩි වෙන්න අපේ ජීවිතයෙන් උදෑසන අවදිච්ච මොහොත පටන් රාත්‍රියේ නිින්දට යන මොහොත දක්වාම අපේ ජීවිතයෙන් කුසල් සිදුවෙන අවස්ථා වැඩි වෙනවා. පුණ්‍ය කර්මයන් වැඩි වෙනවා. මොනවද ඒ දේවල්? මාතා පිතූ පဋාණං දෙමව්පිය වෙනනම් දෙමව්පියන්ට අපි උපස්ථාන කරනවා. පෝජාජ පෝජනීයානම් පිරියුත්තම් පුදනවා. කතඤ්ඤුතා කළගුණ සලකනවා. පොත දාරස සංඝෝ දෝ දරුවන්ට සංග්‍රහ කරනවා. කාලේන ධම්ම ශ්‍රවණං කාලේන ධම්ම සාකච්ඡා සුදුසු කාලේ බණ ඇසීම ධර්ම සාකච්ඡාව මේ වගේ කාරණා පිනොත්ින රැසක් අපේ ජීවිතේ නිතිපතා සිද්ධ වෙනවා. දානංච ධම්මචර්යාච ආරති විරති පාපා මජ්ජපානා සංයමෝ පිනුතුනි බලන්න දැනටමත් ඔබ නොදෙනුවත්ම ඔබ යටින් මංගල කරුණු කීයක් නම් දවසකට වෙනවද? ඔබට හැකියාව තියෙනවා නම් මේ මංගල කරුණු 38 පිනුතුනි අනුපිළිවෙලට ලියලා ඔබට නිතර පේන තැනක මේක එල්ලලා තියන්න. හැමදාම තමා දිනේට කොටසක් වෙන් කරගෙන අද දවසේ මගිය තින් මෙන් කීයක් මං ඉටු කරාද කියලා තමන් ඒ මාතෘකාව ඉදිරියෙන් හරි ලකුණු දාන්න. රාත්‍රියේ නිින්දට යනකොට බලන්න. මං අද අම්මට තාත්තට උපස්ථාන සිදුවන කාරණයක් කළා. මං අද ධර්ම දේශනාවක් ඇහුවා. මං අද දානයක් දුන්නා. මං අද පංචශීලය හොඳට ආරක්ෂා කළා. මං අද දරුවන්ට හොඳට සැලකුවා. මං අද ධර්ම සාකච්ඡාවක් කළා. මං කළගුණ සැලකීමේ පින්කමක් කළා. මෙන්න මේ කරුණ ගැන හිතනකොට පින්නතුනි තමන්ට අර ජීවිතයේ දුක් වෙනට සිදුවන කරුණ සිතන වාර ගන්න ටිකෙන් ටික අඩු වෙනවා. මේක ලොකු භාගයක් අපේ ජීවිතේ. හිත පිරිසිදුව තියාගන්න උත්සාහ දරපු පමණට පින්නතුනි ඒ මානසික නිරෝගීතාවය තමන්ට කායික නිරෝගීතාවයට හේතුවක් වෙනවා. ඒ නිසා මෙන්න මේ මට්ටමේ ඉඳගෙන ඒකාන්තයෙන් දානමය පින්කම් කරන අතරේ අනිත් අතින් පංචශීල ආරක්ෂා කරමින් බුදු දම සංඝ කියන තෙරුවන් සරණ ගිහිල්ලා මෛත්‍රී සාගතව අපි ඉන්නවා නම් අපේ ජීවිතේ ප්‍රබලම වෙනසක් වෙනවා පින්නතුනි. මේ කාරණා අතුරින් ප්‍රධානතම දෙයක් විදියට බුදුරජාණන් වහන්සේ නිතරම අවධාරණය කළේ ඒ විතරක් නෙවෙයි ලෝකයේ තුල සිද්ධ කරන ලෞකික කුසල අතුරින් ඉහළම කුසල ධර්මයක් විදියට බුදුදහමෙන් පැහැදිලි කරන්නේ මෛත්‍රී භාවනාව පින්නතුනි. මේක අපි බොහෝ විට අහලා තියෙන දෙයක්. නමුත් පින්නතුනි බලන්න ඔබ කොයිතරම් දුරට මෛත්‍රී භාවනාව වඩනවද කියලා. කරණීයමෙත සූත්‍රයේ කොයිතරම් වාර ගණනක් ඔබ සජ්ජහන කළද? ඔබ මාතා යථානි යම් පුත්තන් කියන කාරණය කොයිතරම් වාර ගණනක් කියලා ඇද්ද? හැබැයි බලන්න පින්නතුනි ඔබට අනිත් කෙනෙක් දැක්කහම ඔබේම දරුවෙක් කියලා නිකමට හරි හිතේ අවස්ථාවක් තියෙනවද ඔබට? හොඳට ලස්සන ටින ළමයෙක් දැක්කාම අනේ මගේ දුව පුතා වගේ කියලා වඩා ගන්න එක විතරක් නෙවෙයි. අසරණ වෙලා ඉන්න කෙනෙක් දැක්කාම, මහමග හිඟා කන කෙනෙක් දැක්කාම, මානසික රෝගියෙක් දිහා දැක්කාම, හිරේට නියම වෙලා ඉන්න කෙනෙක් දැක්කාම, මරණීය දඬණයට එල්ලුම් ගහට නියම වෙලා ඉන්න කෙනෙක් දැක්කාම, මරණාසන මොහොතට පත් වෙලා ඉන්න කෙනෙක් දැක්කාම, පිළිකාවක් වැනි දරුණු රෝගයක් හැදිච්ච කෙනෙක් දැක්කාම, ඔබට කීවතාවක් නම් හිතල තියේද, අනේ මගේ දරුවෙක් වගේ නේද, මගේම දරුවෙක් වෙන්න ඇති නේද මේ තැනත් අතීතාත්ම භාවයක කියලා ඔබට කොයිතරම් වාර ගානක් හිතලා තියේද? ඒ වගේම ඔබට රාගයේ ඇතිවන අරමුණකදී, ද්වේෂයේ ඇතිවන අරමුණකදී, ඒ අරමුණ ඇතිවෙන්නට හේතු වෙච්ච පුද්ගලයා ගැන කොයිතරම් දුරට මෙවැනි මානසිකත්වයෙන් ඔබ හිතලා තියේද? පින්වතුනි, මෙන්න මේකෙන් පේනවා අපි මෛත්‍රියෙන් කොයිතරම් දියුණුද කියලා. ඒ නිසා පින්වතුනි, හැකිතාක දුරට මේක වඩන්න. දිනයකට විනාඩිය 2 3 4 විනාඩි 5 10 20 මෙහෙම ටිකෙන් ටික වැඩි කළා පැය භාගයේ පැය 2 පැය 4 පුළුවන් නම් පැය 6 8 හරි මේක වැඩමින් පින්නතුනි වැඩි කරගන්න. තමගේ ජීවිතයේ ප්‍රබල වෙනසක් තමයි දැක ගන්න පුළුවන්. මේ මානසික වෙනස පින්නතුනි තමන්ගේ මුළු වටා පිටාවටම බලපානවා. ජීවිතය ඇසුරු කරන අයට සාමාන්‍ය පෙනෙන ලෝකෙට විතරක් නෙවෙයි, නොපෙනෙන අමනුෂ්‍ය ලෝකයට, ගහකොළට, සතාසි උපාවටත් තමාගේ මේ මෛත්‍රිය විහිදලා යනවා. තමාව ආරක්ෂා කරන්නට විශාල පිරිසක් සැදී පැහැදින්න මට්ටමට තමන්ට පරිසරය වාතාවරණය සැකසෙනවා. ඒ සියල්ලට මඩා පිනුතුනේ මේ ශරීරයේ ප්‍රබල වෙනසක්, ප්‍රසන්න බවක්, සතුටක්, කායික නිරෝගීතාවයක් තමන්න දැක ගන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේ ඊටම වැදගත් කාරණයක් දේශනා කරනවා අස්සකුර කියන සූත්‍රයේහි. මජ්ක්‍ධිම නිකායේ මූල පඤ්ඤාසිකයේ තියෙන චූල අස්සකුර කියලා සූත්‍රයක්. මේ අස්සකුර සූත්‍රයේදී භාගතුන් වහන්සේ පැහැදිලි කරනවා යම් කිසි කෙනෙක් සබ්බේ සත්තා භවන්ත සුඛිතාත්තා කියලා, සියලු සත්ත්වය සුවපත් වෙත්වා කියලා සිව් දෙසින් අයට නිතර මෛත්‍රී වඩනවා නම්, මෛත්‍රී විතරක් නෙවෙයි කරුණා, මුදිතා, උපේක්ෂා කියන මේ සතර බ්‍රහ්ම විහරණම යම් කෙනෙක් වඩනවා නම් ඒ තැනැත්තාගේ ශාරීරික සුවතාවය ගැනත් විස්තර කරනවා. ග්‍රීස්මයෙන් පිළිච්ච කෙනෙක් ඊටාම පිරිසිදු වතුර තියෙන දිය තියෙන ස්ථානයකට ගිහිල්ලා විලකට බැහැලා ඒ තමන්ගේ ශාරීරියේ තියෙන පහස නිවාගත්තා වගේ මේ සම්බුද්ධ ශාසනය නැමැති මහා විලට, මේ සිසිල් විලට සිව් දෙසින් එන බ්‍රාහ්මණ, සස්ත්‍රිය, වෛශ්‍ය, ශුද්‍ර කියලා මේ සිව් දෙසින් එන මේ ශ්‍රාවකයන් සම්බුද්ධ ශාසනය නැමැති විලෙහි මේ මෛත්‍රී නැමැති දිය දහරේ ආනිසංසයෙන් ඒ අය තමන්ගේ ශරීරයත් සුවපත් කරගන්නවා කියලා. ග්‍රීස්මෙන් ඉන්න අවස්ථාවක විලකට බැස්සහම එන කායික සුවතාවයක් මෙන් නිතර මෛත්‍රී වඩන කෙනාට ශරීරයේ ඊටාම ප්‍රසන්න සුවදායි ශරීරයක් බවට පත් වෙනවායි කියලා. පින්නතුනේ, ධ්‍යාන මට්ටම කරා නැත්නම් කාමච්ඡන්දාදී පංච නීවරණ දුර වෙන මට්ටමට අපේ හිත ඉහළම මට්ටමින් පවත්වා ගන්නට අපි දක්ෂ වුණොතින් පින්නතුනේ, භාවනා ක්‍රම 40ක් බුදුදහමේ දැක් වෙනවා. සතර බ්‍රහ්ම විහරණ, බුද්ධ අනුස්සති ආදී අනුස්සති භාවනා, ධාතු මනසිකාරය, මේ වගේ කමඨාන රැසක් බුදුදහමේ දැක්වෙනවා පින්නතුනි. බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය, ඒ වගේම ත්‍යාගානුස්සතිය, දේවතානුස්සතිය, සීලානුස්සතිය, මේ වගේ අනුස්සති කර්මස්ථාන තියෙනවා. ආනාපානසති භාවනාව තියෙනවා, මරණ සතිය තියෙනවා, ධාතු මනසිකාරය තියෙනවා. පින්නතුනි, මෙවැනි කමඨානක් යාලියලෙත් වඩලා අපේ චරිතයට ගැළපෙන කමඨානක් තෝරගන්න කාලයක් කරනකොට භාවනා ක්‍රම කීපයක් අපිටම තේරුම් ගන්න පුළුවන් අපේ හිත වැඩිපුරම නැඹුරු වෙන්නේ මොකටද කියලා. අන්නේ භාවනා පින්නතුනේ ජීවිතේ වැඩිපුර කරන්න. කරන්න තමයි ජීවිතේ ලොකු සතුටක් දැනනවා. ඒ මානසික සතුට කායික පස්සද්ධියටත් තමන්ට බලපාලා තමන්ගේ සතුට එන්න එන්නම වැඩි වෙන අවස්ථාවක් බවට පත් වෙනවා. මේ හැමදේම කරන්නේ පින්නතුනේ ලෞකික කුසලයේ දිනු කර ගැනීම. ලෞකික කුසලයේ කියන්නේ මේ ලෝකයේ තුල අපේ පුණ්‍ය කර්මවල ශක්තිය දිනු කරන එක. පුණ්‍ය කර්ම ශක්තිය දිනු කර පමණට අපට මොකද වෙන්නේ? එකාතකින් පින්නතුණි අපට අතීත කර්ම විදියට එන තියෙන කර්ම විපාක විදියට එන තියෙන අකුසල කර්ම තියෙනවා නම් අන්න ඒව හුඟා දුර්වල වෙනවා. මේ අකුසල කර්ම ශක්තියේ බලය අඩු වෙලා කුසල ඉස්මතු වෙනවා තමා කරන මේ පුණ්‍ය ක්‍රියාවල හේතුවෙන්. අනිත් පැත්තෙන් සසරෙන් ගෙන ආපු පුණ්‍ය කර්ම ශක්තිවල බලය තවත් දිනු වෙනවා. නිරෝගී භාවය දිනු වෙනවා. දිගාසිරි සම්පත් ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි පින්නතුනි තමා ඉදෙන දාකන රැකිරක් සාදේ කටයුතු නැසක් තමාට සාර්ථක කරගන්න පුළුවන්. අධ්‍යාපනය දිනු වෙනවා. ඒ සියල්ලටම වඩා හොඳ මිත්‍රයන් තමාට මුණ ගැහෙනවා. අධ්‍යාපනයේදී රැකිරක්ෂාවලදී කල්යාණ මිත්‍රයන් තමාට මුණ ගැහෙනවා. ඒ සියල්ලටත් වඩා පින්නතුනි අපට ලැබෙන සුවිශේෂී අවස්ථාවක් තමයි සාංසාරික ජීවිතයේ මඟ විවර මඟ කතර පැහැදිලි කළ දෙන සත්පුරුෂයන් කල්යාණ මිත්‍රයන් මේ ධර්මය අවබෝධයේ තියෙන යහපත් මිතුරන්ගේ අසුර අපට ලැබෙනවා මේ පින්කම හේතුවෙන්. එකක් කල්යාණ මිත්‍රයන් ලැබෙනවා, අනෙක් දේ තමයි ඒ කල්යාණ මිත්‍රයන් කියන දේ පැහැදිලි කරලා අපට ජීවිතයට පුරුදු පුහුණු කරන්න සුදුසු පරිසරය පතිරූපදේශ වාසෝචය කියපු විදිහට සුදුසු පරිසරයක් ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි තමන්ට ඒ සඳහා සුදුසු විවේකය පහසුකම් ලැබෙනවා. පින්නතුනි මෙන්න මෙතනින් තමයි අපේ ලෞකික කුසලයන්හි ප්‍රතිඵල අපි බලන අවස්ථාව. මොකද්ද බලන්නේ? එකක් තමයි අපට හොඳ මිත්‍රයන්ගෙන් ධර්මයේ ඉහළම කරුණ වහන්නට අවස්ථාව ලැබෙන්නට ඕන. අනිත් කරුණ ඒ අහන දහම පුරුදු පුහුණු කරන්නට ඇතැමිට තමා කරන අධ්‍යාපන කටයුතු කරද්දීම රැකිරක්ෂා කරද්දීම දරුවන්ගේ යුතුකම් කරද්දීම තමාට මේ දහමේ හැසිරෙන්නට ඉඩකඩ විවර වෙනවා. පින්නතුනි මේක තමයි මේ විවේකයේ තමයි කෙනෙක්ගේ ජීවිතයේ පින බලන අවස්ථාව. හැබැයි බොහෝ විට මේ විවේකය ලැබෙනකොට ඇතැමිට කල්යාණ මිත්‍රයන් නැහැ. සමහරට කල්යාණ මිත්‍රයන් ලැබෙනකොට ඒක පුහුණු කරන්න විවේකයේ නැහැ. නමුත් කල්යාණ මිත්‍රත්වයේ සහ මේ විවේකයේ කියන දෙකම Tamanට ලැබෙනකොට ඒක ජීවිතයේ ඉහළම භාගයක්. හැබැයි මෙතෙන්දී පින්නතුනි කල්යාණ මිත්‍රයන් ලැබුණට විතරක් බෑ. බුදුදහමේ විශේෂ කාරණයක් පැහැදිලි කළ දෙනවා. කල්යාණ මිත්‍රතා, කල්යාණ සහායතා, කල්යාණ සම්පවංගතා කියලා කාරණයක්. එකක් තමයි කල්යාණ මිත්‍රයන් ලැබෙන්නට ඕන. කල්‍යාණ මිත්‍රයන් ලැබුණට විතරක් බෑ, කල්‍යාණ සහායතා ඒ ලැබෙන යහළුවන් අපි මිතුරු කරගන්නට ඕන, සමීපයෙන් ඇසුරු කරන්නටත් ඕන. සමහර විට කල්‍යාණ මිත්‍රයන් මුණ ගැහෙනවා නමුත් සමීප වෙන්නේ අපේ ළඟ තියෙන අඩුපාඩුකන් නිසා එයා අපට අහිමි වෙලා යනවා, අපෙන් ගිලිහෙනවා. අපි දක්ෂ වෙන්නට ඕන පින්නතුනේ කල්‍යාණ මිත්‍රයන් මුණ ගැහුණාම ඒ සමග හැකිතාක් දුරට දුර ගමනක් ඈත් කියන්න. අපි දන්නේ නැති දේවල් ඒ අයගෙන් අසා දැනගෙන, අපි දන්න දේවලුත් එයාට කියා දීලා, ඒ අය සමග ආධ්‍යාත්මික ගමන් මගේ අත්වැල් බැඳගෙන ඉදිරියට යන්නට තම දක්ෂ වෙන්නට ඕන. එහෙම නැති වුණොත් ඒ ඔබ ඇසුරු කරන කල්යාණ මිත්‍රයන්ට තේරුණොත් ඔබට ඇත්තටම මේ ගමන යන්නට උවමනාවක් නැහැ කියලා ඒ අය අපට අහිමි වෙනවා. මෙන්න මේක පින්නතුනි කෙනෙකුට ලැබෙන ලොකුම අභාග්‍යයක්. අන්න එහෙම නොවන්නට නම් ඒ කල්යාණ මිත්‍රයන් යහළු කරගන්නටත් ඕන. යාළුවල හිටේට විතරක් හරියන්නේ නැහැ. ඔවුන් වෙතින් මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට ඕන. ඔවුන් කියන දෙයට අවනත වෙන්නට ඕන. කල්යාණ සම්පවංගතා කියන්නේ ඒකයි. කල්යාණ මිත්‍රතා, කල්යාණ මිත්‍රයන් ඉන්නට ඕන. කල්යාණ සහායතා, ඔවුන් මිතුරු කරගන්නට ඕන. කල්යාණ සම්පවංගතා, ඔවුන් වෙත නැඹුරු වෙන්නට ඕන. ඔවුන් කියන දේ අහන්නට ඕහිත සෝතෝ කියපු විදියට දේශනම් යොමු කරන්නට ඕන. මෙන්න මේ ටික ලැබෙන අවස්ථාවේදී තමා බුද්ධිමත් වෙන්නටත් ඕන. මෙන්න මේ කරුණු ටික අපට එකට සම්බන්ධ වුණොතින් අපට මේ ආධ්‍යාත්මික ගමනේහි සැලෙකුතු ප්‍රමාණයක් මේ සමග ඉදිරියට යන්නට පුළුවන්. මෙන්න මේ ගමන ඉදිරියට යනකොට තමයි පින්නතුනේ අර භාගතුන් වහන්සේ අපට සිහිපත් කරන්න කියලා දේශනා කරපු කරුණ වලින් ඊළඟ කාරණය සබ්බේපි හිමනාපේහි නානා භවෝ විනා භවෝ කියපු විදියට තමන්ට ප්‍රියමනාප දේවල් වලින් වෙන් වෙලට යන සිද්ධ වෙන වෙලාවේදී අන්නේ දේ අභියස අකම්පිත මනසක් නොසැලෙන සිතක් හදාගන්නට පුළුවන්කම ලැබෙන්නේ යාළුවන්ගෙන් ලැබෙන, කල්‍යාණ මිත්‍රයන්ගෙන් ලැබෙන, තමන් බුද්ධිමත්ව ග්‍රහණය කරගන්නා වූ මේ සද්ධර්මයේ ආනිසංසයෙන්. ඉතින් අපි මේ මූලික පියවර විදියට ලෞකික ජීවිතය තුළ ඉඳගෙන කරන්න පුළුවන් පින්කම් තමයි අපි මෙතෙක් වෙලා විස්තර කළේ. මුල් පෑයක් ගත වුණා. මේ පෑයේදී අපි විස්තර කරන්න උත්සාහ ගත්තේ සාමාන්‍යයෙන් කරන දානමය පින්කම් වලින් ඉඳලා අභය දාන, ධර්ම දාන වගේ පින්කම්, සංඝ සතු දානමය පින්කම්, ඒ වගේම අභය දාන, ධර්ම දාන වැනි දානමය පින්කම්, බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් සරණ යාම, සංඝවාස පූජාව, පංචශීල ආරක්ෂා කිරීම ඔස්සේ මෛත්‍රී භාවනා දක්වා මේ කටයුතු ටිකෙන් ටික දියුණු කරගත හැකි ආකාරය අපි සඳහන් කළේ. කම්මස්සකෝ මේ කම්ම දායාදෝ කියන අවබෝධය ඉඳලා කර්මය මගේ සැබෑ දායාදය, කර්මය මගේ උපත, කර්මය මගේ ඥාතිවරයා, කර්මය මට තියෙන පිළිසරණ කියන හැඟීමෙන් ලෞකික ජීවිතය තුළ උපරිම ලෙස කුසලයේ දියුණු කරගත හැකි මාර්ගයයි මෙතෙක් අප මේ විස්තර කළේ. පින්තුන මේ කරුණවලින් කොමනෝ දෙයක් අහන්නට තියෙනවා නම් අපි අහන්නට අවස්ථාවක් සලසලා දෙනවා. ප්‍රශ්නයක් එහෙම අහන්න අවශ්‍ය නම්. හොඳයි පින්තුනි, මේ කරුණොත් එක්ක අප දැන් උත්සාහ කරනවා ටික වේලාවක් අපි මේ කතා කරපු කරුණ පුහුණු කරන්නට. නැත්තම් සුළු වේලාවක් අපි කළා වූ කුසල කර්ම පිළිබඳව සිහිපත් කරන්නට, ඒ කුසල කර්ම භාවනාවක් විදිහට වඩන්නට අපි ටික වේලාවක් වෙන් කරනවා. ඒක අපි සසර පුරා පුරාම කරපු කුසල කර්මවල ආනිසංස වැඩි කරගන්නටත්, ඒ කුසල කර්ම පිළිබඳව හිත යොමු කළා චිත්ත සමතේ දිනු කරගන්නටත් අපට ඒක අවස්ථාවක් වෙනවා. විශේෂයෙන් පින්නතුනි අප මෙහිදී උත්සාහ කරනවා ශ්‍රද්ධාව ඇති වෙන විදිහට බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන ගැන ප්‍රසාදය ඇති කරගෙන ඒ තුන් රුවණෙහි ගුණ සිහිපත් කරන්නට භාවනාවක් විදියට. ඊළඟට අපි උත්සාහ කරනවා ඉඩ ලැබෙන විදියට මෛත්‍රී භාවනාව වඩන්නට. පින්නතුන් මේ සඳහා සූදානම් වෙන්නට. හොඳයි පින්නතුනි, ඔබ ජීවිතේ නොයෙක් විදිහේ දාන ආදී පින්දහම් කළා තියෙනවා. අන්නේ පින්කම් හොඳවට මතක් කරගන්න. ඔබ අසරණ සතුන්ට, සුරතල් සතුන්ට කෑම බීම දීලා තියෙනවා. ඒ කරපු දානමය පින්කම් හොඳට මතක් කරගන්න. අසරණ අයට, දුකී දුප්පත් අයට, රෝගීන්ට, දෙමෝපියන්ට ඔබ උපස්ථාන කළා තියෙනවා. සිල්වත් ගුණවත් උතුමන්ට ඔබ පරිත්‍යාගයන් කළා තියෙනවා. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සම්බුද්ධ පූජා පවත්වලා තියෙනවා. සංඝරත්න වෙනුවෙන් සංඝ සතු දානමය පින්කම් සිදු කළා තියෙනවා. මගේ දෑත, මගේ ශ්‍රමය, ධනය, කාලය කැප කරලා මගේ ජීවිතයෙන් මම දානමය වශයෙන් මේ ගිනි ගන්නා නිවසක් බඳු ජීවිතයෙන් මම දානමය නැවත නිධානය අයින් කරගෙන තියෙනවා. මම දානය පුරුදු කරපු කෙනෙක් ජීවිතේ. ඔබ කළා වූ හොඳම දානමය පින්කමක් මතක් කරගන්න. ඒක සංඝ සතු දානමය පින්කමක් වෙන්න පුළුවන්. රෝගියෙකුට කරපු පිහිටවීමක් වෙන්න පුළුවන්. සම්බුද්ධ පූජාවක් වෙන්න පුළුවන්. ලේ දන් දීමක් වෙන්න පුළුවන්. අභය දානයක් වෙන්න පුළුවන්. මේ කුමන හෝ කාරණයක් ඔබ හොඳට මතක් කරගන්න මේ වෙලාවේ. අන්නේ දානමය පින්කම තුළ මා මගේ සිත සමාධිමත් කරගන්නවා. සිත තැම්පත් කරගන්නවා. දානමය පින්කම සත්පුරුෂ ක්‍රියාවක්සේ ලොව සිටි සත්පුරුෂ නුවණැති අය අනුමත කරපු දෙයක්. මේ උතුම් දානමය පින්කම් මගේ ජීවිතය තුළ මා ප්‍රමාණව සිද්ධ කරගෙන තියෙනවා. ඒ සියලුම පින්කම් මාවට සිටිමින් මට හොඳට සිහිපත් වෙනවා. ඉතාම දුෂ්කර අවස්ථාවල මහන්සියෙන් උපයපු ධනය බොහෝ දුරකතර ගෙවාගෙන ගිහිල්ලා නිර්ලෝභීව මා පරිත්‍යාග කළා තියෙනවා. මෛත්‍රී හදවතින් ලෝවැසියන් කෙරෙහි කරුණාවෙන් උතුර යන සෙනෙහසින් අනුකම්පාවෙන් පරිත්‍යාගශීලීත්වයෙන් මේ කරපු දානයන් මගේ ජීවිතයට ආශිර්වාදයක් වේවා. සාදු සාදු සාදු. හොඳයි පින්නතුනි, ඊළඟට අප උත්සාහ කරන්නේ සීලානුස්සති භාවනා වඩන්නට. මා ජීවිතයේ ලැබෙන හැම අවස්ථාවකදීම ප්‍රාණඝාතාදී අකුසලෙන් වෙන් වෙලා පංචශීල ආරක්ෂා කළා. ඇතැම් විට මගේ අතින් ශික්ෂාපදයක් දෙකක් හඩුණු අවස්ථා තියෙන පුළුවන්. නමුත් මා ජීවිතයේ වැඩිපුර අවස්ථාවල මේ සිල්පද මා හොඳින් ආරක්ෂා කළා. බොහෝ දවස්වලදී අටසිල් දසසිල් සමාදන් වෙලා තියෙනවා මා. ඇතැම් විට මා තාවකාලිකව ප්‍රෞඥා ජීවිතය ගත කරපු අවස්ථාවක් වුණත් තියෙන පුළුවන්. මගේ කාය වචනය සංවර කර ගනිමින් බුද්ධ ආදී උත්තමයන් වහන්සේලා වැඩම කළ මේ උපෝසත මාවතෙහි මම උන්වහන්සේලාගේ මඟ අනුගමනය කරමින් උපෝසතිය සමාදන් වුණා. සිල් සමාදන් වුණා. සිල්වත් ජීවිතයක් ගත කළා. මා වෙතින් බයක් වෛරයක් අනිත් අයට ඇති නොවනසේ මා අභය දානය සමාජයට දුන්නා. මා මෛත්‍රිය කරුණාව සමාජය වෙත මුදා හැරියා. මා ආරක්ෂා කළ නිවුතුම් සීලය, මා ගත කළ සීලමය ප්‍රතිපදාව මගේ ජීවිතයට ආශිර්වාදයක් වේවා. අද දින මා විශේෂයෙන් අෂ්ටාංග උපෝසත සීලය සමාදන් වෙලා ඒ සෝවාන් ආදී මඟඵල ලැබපු උතුමන් අනුගමනය කළ මාවතෙහි අද මා ගමන් කරමින් ඉන්නේ. අද දවස පුරාම, අද සන්ධ්‍යාව වෙනකන් විතරක් නෙවෙයි, මට හැකිනම් මා හෙට උදෑසන දක්වාම අජ්ජ ඉමංච දිවසං කියපු විදියට මේ දවස පුරාම මා මේ සමාදන් වුණු සීලය ආරක්ෂා කරනවා. ඒ උතුම් උයසි උයසියන් ස්වාමීන් වහන්සේලා පිළිපැද්ද ශික්ෂාපද අද මගේ ජීවිතයට මා පුහුණු කරනවා. භාගතුන් වහන්සේ සමග දෙව්රම් වෙහෙරෙහි ස්වාමීන් වහන්සේලා සමග සිටිමින් විසාකා, බන්දුල මල්ලිකා, චිත්ත ගෘහපති, නන්ද මාතා, කුජ්ජුත්තරා වැනි ඒ උතුම් ගිහි ශ්‍රාවකයන් සමග ඔවුන්ගේ කණ්ඩායමෙහි කෙනෙකු ලෙස මාද මේ සීලය පුහුණු කරනවා. මට දෙමාපියන්ගෙන් ලැබුණු මේ ශරීරය, මේ ජීවිතය, මේ ශරීරය, මේ හුස්ම පොද සම්බුද්ධ ශාසනය නැමැති මේ උතුම් පින්බිමෙහි මා හැසිරීම සඳහා භාවිත කරනවා. මට ජීවිතයේ දානය කළ මගේ ආදරණීය මව්පියන්ට පින් වැඩනසේ, ඔවුන්ගේ සසර ජීවිත සුවපත් වනසේ, ඔවුන්ට සතුටු විය හැකිසේ, මගේ මියගිය ඥාතීන්ට පින් වැඩනසේ මා මේ උතුම් සීලය මැනවින් අද ආරක්ෂා කරනවා. මා සිල්වත් ජීවිතයක් ගත කරනවා. හොඳයි පින්තුනි, දැන් අප ටික වේලාවක් බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ සිහිපත් කරමු. සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මේ ලෝකයේ පහළ වෙච්ච මෛත්‍රියෙන් සහ ප්‍රඥාවෙන් සිය චිත්තසංතානය ඉහළටම දියුණු කරගත්තු උත්තම මනුෂ්‍ය රත්නය. රාගාදී සියලු කෙලෙසොන් දුරු කරලා ලෝවැසියන්ගේ පුද පූජාවන්ට සුදුසෝනු අෂ්ටවිද්‍යා හා පසලොස් චරණ ධර්මයන්ගෙන් හෙබී කාමලෝක, රූපලෝක, අරූපලෝක කියන මේ තුන් ලොව අතැඹුලක්සේ පසක් කළ ශාන්ත ගමනින් වැඩම කළ මෛත්‍රියෙන් තෙත්ව ගිය හදවතක් ඇති, ප්‍රඥාවෙන් බැබලී ගිය චේත සන්තානයක් ඇති ලෝක සත්‍යය කෙරෙහි අපරිමිත කරුණාවෙන් හෙබී net යොලක් ඇති ශාන්ත ගමනින් වැඩම කළ මේ මිහිමත ලෝවැසියන්ට ශාන්තිය ලබා දීපු, දෙව මිනිසුන්ට සාස්ත්‍රවරය වෙච්ච, මුළු තුන් ලෝකෙම පහළ වෙච්ච භාග්‍ය සම්පන්න මුත්තමයා වන මගේ සාස්ත්‍රෝ වූ ඒ උතුම් සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් සම්බුදු ගුණ, ඒ උතුම් ප්‍රඥාව, මෛත්‍රිය, සීලය, සමාධිය මා මොහොතක් සිහිපත් කරනවා. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වුණු මොහොතෙහි බුදගයාවෙහි බෝ මැඩ වජ්‍රාසනය මත ශාන්ත සුවයෙන් වැඩ සිටින අභියස මා සිටිමින් මේ තුන් ලෝකයන් බබලපු උත්තමයන් වහන්සේ ගැන මා සිහිපත් කරනවා. අරහං අරහං අරහං අප දැන් බලාපොරොත්තු වන්නේ ටික වේලාවක් ධම්මානුස්සතිය වඩන්නට. බුදුරජාණන් වහන්සේගේ චිත්තසංතානෙහි දියුණු කරගෙන උන්වහන්සේගේ හදවතෙහි කරුණාවෙන් ඔද වැඩිය ගිය ශ්‍රී දන්ත ධාතුන් වහන්සේගේ පහස ලබලා මේ ලෝක සත්‍ය වෙත වසර 45ක් දේශනා කළ ඒ උතුම් සද්ධර්මය ලෝවැසියන්ගේ අනන්ත වූ දුක්ගිනි නිවාලන්නට හේතුවක් වුණා. මැනවින් දේශනා කළ ස්වාකාත ගුණයෙන් හෙබියේ ධර්මයේ ශ්‍රවණය කරපු අසරණ සත්‍යයම් අප්‍රමාණ ප්‍රමාණයක් තමන්ගේ හදවතේ තිබුණු මහා දුක් සමුදාවෙන් නිදහස් වුණා. කිසා ගෝතමී පටාචාරා වැනි අය ජීවිතයට එළඹිච්ච මහා දුක් සමුදායෙන් නිදහස් වුණා. ප්‍රේ විප්‍රයෝග වලින් දුක් වෙලා හදවත දැවිමින් හිටියේ අය සද්ධර්මේ නැමැති අමා ඔසුවෙන් සුවපත් වුණා. ඒ උතුම් සද්ධර්මය මුල මැදාග යහපත් මනාව දේශනා කළ ස්වාක්ඛාත වූ ධර්මයක්. මා දැන් ටික වේලාවක් ආර්ය මහා සංඝරත්නය සිහිපත් කරනවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් ලෙස මේ ශාසනයට ඇතුළත් වුණු ආඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගෙන් ආරම්භ වෙලා සැරියුත් මුගලන් ආදී උතුම් ස්වාමීන් වහන්සේලාගෙන් සෝමමාන වෙලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වැනි උතුම් ස්වාමීන් වහන්සේලාගෙන් ස්ථාවර වෙලා මහා මහින්ද ස්වාමීන් වහන්සේ වැනි බුද්ධ පුත්‍රයන් වහන්සේලාගෙන් ලෝක ව්‍යාප්ත වෙලා අද ලොව පුරා මේ සද්ධර්මය රැගෙන යන සිය සමස්ත ජීවිතය සම්බුද්ධ ශාසනය වෙනුවෙන් කැප කළ උතුම් ශීලයක් ගත කරන ඒ සැරියුත් මුගලන් පරපුරෙන් එන උතුම් මහා සංඝරත්නය මගේ ජීවිතයට ආශිර්වාදයක්. මාතන හැම දහම් පදයකම පිටුපස්සේ තියෙන්නේ බුදුරජාණන් වහන්සේ ගත්තු වෙහෙස. මහා සංඝරත්නය වසර 2560ක් කළ අපරිමාණ මෙහෙවර කැපවීම තමයි මා මේ ශ්‍රවණය කරන හැම දහම් පදයකම පිටුපස්සේ තියෙන්නේ. බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන මට ලැබුණේ, මේ උතුම් රත්නයක් මට ලැබුණේ මහා සංඝ රත්නය නිසා. මාසන හැම දහම් පදයකටම සංඝ රත්නය ගැන අපරිමිත කෘතඥතාවයක් ගෞරවයක් මට හට ගන්නවා. සිය දෙමව්පියන් ඥාතීන් දේපල ගිහි නම් ගොත් සිය හිසකෙස් ඇඳුම් පැනදුම් මේ සියල්ලක්ම කැප කරලා සමස්ත ජීවිතයම සම්බුද්ධ ශාසනයේ ජීවත් කරවන්නට කැපවිලා ඉන්න ඒ උතුම් මහා සංඝරත්නය මනාව මාවතර පිළිපන් උත්තමයන් වහන්සේලා, ඍජු ප්‍රතිපදාවට පිළිපන් උත්තමයන් වහන්සේලා, ලෝකයාගේ අනුත්තර පින්කෙත ඒ උතුම් වූ පුණ්‍ය ශේත්‍රයට මාගේ නමස්කාරය වේවා. මා දැන් ටික වේලාවක් මෛත්‍රී භාවනා වඩනවා. මා ඉන්න ස්ථානයේ පටන් ලෝවැසි සියලුම දෙනා මනුෂ්‍යයන් විතරක් නෙවෙයි, අවිචේ පටන් බවාග්‍රය දක්වා මේ විශ්සේ හැම කලයකම සිටින සත්වයන් අරමුණු කරගෙන ඒ හැමට මා මෙත්සිතින් සෙත් පතනවා. සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, ශාන්ත සුවයක පත් වෙත්වා. සුවපත්ත්වෙත්වා ලෝක සිසිරු දෙනා මගේම දරුවන්සේ මා ඊටාම පිරිතුරු නෙතින් දකිනවා. මගේ නිවසේ සිටින දරුවන් පමණක් නොව මනුස්ස ලෝකයේ වැසෙන බිලියන 7කට වඩා මිනිසයන්, ඒ වගේම සතර අපාගත සත්වයන්, සදෙව්ලෝ වැසි සත්වයන්, බඹලෝ වැසි සත්වයන්, මේ හැම දෙනාම අතීත ආත්ම භවවල මගේම දරුවන්සේ සිටි අය. ඒ හැම දෙනාම මා මගේ දරුවන් දෙස බලනා කල්පයෙන් බලමින් ඒ හැම දෙනාටම මා මෙත් සිතින් සෙත් පදනවා. මගේ නාසයෙන් පිටවන හැම හුස්ම රැල්ලක් පාසාම මගේ හදවතෙහි ජනිත වන මෛත්‍රී සිතිවිලි වලින් මුසු කරලා මායේ හැම හුස්ම පදක්ම ලෝකයට පිට කරනවා. මා පිට කරන හැම හුස්ම රැල්ලකින්ම පෝෂණය වෙන මේ වායු ගෝලය, මගේ හදවතින් පිටවෙන මෛත්‍රී දිය ධාරාවක්සේ සලකා මේ තුන් ලෝකයේහි හැම තැනකටම මගේ හදවතෙහි ජනිත කරගන්නා වූ මේ මෙසිතවිල්ල මා පාකල හරිනවා. සියලු සත්වයෝ සුවපත්ත්වෙත්වා නාසය අභියස සිහි පිහිටුවා ගනිමින් නාසයෙන් පිටවෙන සෑම හුස්ම රැල්ලකින්ම මෛත්‍රී දිය දහරාමා ලෝකයට විසිරුවා හරිනවා. මෛත්‍රී වාත ධාරා මේ වායු ගෝලයට මා මුදා හරිනවා. ලෝකේ කිසිදු කෙනෙක් ගැන කිසිදු ආකාරයක අමනාපයක් මගේ හිතේ නැහැ. මේ ලෝකේ ඉන්න බොහෝ දෙනෙක් මට උපකාර කරපු අය. මා ලබන ආහාර පාන, ඇඳුම් පැනඳුම්, නිවාස, මේ පහසුකම් ටික මට ලබා දෙන්නට බොහෝ දෙනෙක් දිවා රැ නොබලා කටයුතු කරලා තියෙනවා. ඒ හැම දෙනාටම මා මෙත් වඩනවා. ඒ හැම දෙනාම සුවපත්ත්වා ශාන්ත සුවයට පත්වෙත්වා. සාදු සාදු සාදු. පින්නතුනි, අප මේ සාකච්ඡා කළේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු අනුශාසනාවට අනුගතව කොහොමද අපේ සිත පවත්වා ගත යුත්තේ කියන කාරණය. අප කරන දානමේ පින්කම් ඒව සිදු කරන අවස්ථාව විතරක් නෙවෙයි, සිදු කරාට පස්සෙත් අපට යළි යළි සිහිපත් කරලා අපේ සිත ඒ කුසලයේ තුල අපට පවත්වා ගන්නට පුළුවන්. එපමණක් නෙවෙයි, ඒ පින්කම ආනිසංස වඩ වඩාත්ම අපට දිනු කර ගන්නට පුළුවන්. පින්කම් කරන්න බැරි අවස්ථාවක අප එක්තැන් වෙලා ඇඳෙහි නවස්ථාවකදී වුණත් ජීවිත කාලය පුරාම කරපු පින්කම් අපට සිහිපත් කළා කුසල දිනු කර ගන්නට පුළුවන්. ඒ අතර පින්නතුනි, හැකි තාක් වාරයක් සීල සත්‍යෝ සුවපත්ත්වා කියන සිතුවිල්ලෙන් ඔබ සිත පවත්වා ගන්න. හැම කෙනෙක් පිළිබඳවම දරුවෙක් දෙස බලන ආකාරයෙන් බලන්න හුරු වෙන්න. ඒ විතරක් නෙවෙයි, ලෝකයාගෙන් කොයිතරම් පීඩාවක් තමන්ට වුණත් ඒ කිසිදු දෙයකින් අපේ හිත වෙනස් කර නොගන්නට ස්ථාවරව හිත පවත්වා ගන්න. ලෝකයාගේ තියෙන අනවබෝධය, නොදැනුවත්කම, ඔවුන්ගේ තියෙන මානසික රෝග නිසා මට යම් යම් දේවල් අඩුපාඩු සිද්ධ වෙන්න පුළුවන්. නමුත් ධර්මයෙන් පොහසත් බුදුහාඳුරන්ගේ ශ්‍රාවකෙක් වෙච්ච මා කිසි විටක මගේ සිත මායයකින් වෙනසකටපත් කරගන්නේ නැහැ. මාය සිදු කරන හැම දිනාටම ආදර්ශයක්, ආශිර්වාදයක් වන විදියට කිසිදු දෙයකින් කම්පාවටපත් නොවේ. මා අඛණ්ඩව මෛත්‍රිය තුල හිත පවත්වා ගන්නට උත්සාහ කරනවා. ඉතින් ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පින්නොතින් අපි මේ වැඩිපුර අද සාකච්ඡා කළේ ලෞකික කුසලිය තුළ ඉඳගෙන බුදුහාමුදුරු දේශනා කරපු ආකාරයට යහපත් කර්ම කරන ආකාරයෙන්. වෙනත් විදියකින් කියනවා නම් ද්විතීය කම්ම සූත්‍රයේ දැක්වෙන ආකාරයට, අත්තිබික්කවේ කම්මං සුක්ඛං සුඛ විපාකං කියපු ආකාරයට සැප විපාක ගෙන දෙන, නැත්තම් සුදු විපාක ගෙන දෙන සුදු කර්ම මොනවාද කියන කාරණය. මෛත්‍රිය, පරිත්‍යාග ශීලීත්වය, සිල්වත් බව, මේ වගේ කරුණු තුලින්දගෙන කොයිතරම් දුරට අපේ සිත දියුණු කරනවාද කියන කාරණය. මේ ආනිසංස වේදයට පින්නොතුනි අපට සුගති සම්පත් ලබන්නට පුළුවන්. මේ ජීවිතයේ නොඑක් විදියෙ පහසුකම් ලබන්න පුළුවන්. බාහිරින් දුක් පීඩා වලින් නිදහස් වෙන්න පුළුවන්. ඒ වුණත් පින්නොතුනි අපට ජීවිතයේ ප්‍රබල දුක් වේදනාවක්, විශේෂයෙන් ප්‍රිය විප්‍රයෝගයක්, මරණයක්, බලගත රෝගයක් ඇති වෙච්ච අවස්ථාවකදී අපේ හිතේ ඇතිවන මානසික දුක් පීඩා දුරු කරන්නට මේ කුසලයක් හැමිට ප්‍රමාණවත් නැහැ. අන්නේ නිසා තමයි බුදුහමන දේශනා කළේ නකුල පිතෝ කියන ගෘහපතියා වරක් බුදුරජාණන් වහන්සේ වෙත ආවා. ඇවිල්ලා සඳහන් කරනවා, ස්වාමීනි මට දැන් හුඟක් වයසයි, මම මහලුයි, දැන් මගේ ශරීරය හුඟක් ජීර්ණ වෙලායි තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි, මං හුඟක් දුර්වල මට්ටමේ ඉන්නේ. අන්න එහෙම ඉන්න මට දැන් ස්වාමීන් වහන්සේලා දකින්නවත් එන්න අවස්ථාවක් නැහැ. බුදුරජාණන් වහන්සේ මා කෙරෙහි කරුණාවෙන් මට අනුශාසනාවක් කරන්න කියලා මේ නකුල පිතෝ භාගතුන් වහන්සේගෙන් ඉල්ලීමක් කළා. බුදුහාඳුර මේ අවස්ථාවේදී තාම වටිනා අනුශාසනයක් කරනවා. උන්වහන්සේ දේශනා කරනවා, ගෘහපතිය යම්කිසි කෙනෙක් මේ වෙනස් වෙන ශරීරයක් තුළ යෝහි ගහපති ඉමං කායං මොහොත්තම පේ ආරෝග්‍යං, යම්කිසි කෙනෙක් මේ ශරීරයේ මොහතකට හරි නිරෝගී භාවයක් ප්‍රාර්ථනා කරනවා නම් අඤ්ඤත්‍ර කිං බාල්‍යා, මේ ගොහුගේ බාල බව අනුවණ කම හැර වෙනත් මොකද්ද කියලා. ඒකෙන් කියන ඕන වෙලාවක මේ ශරීරේ රෝගී වෙන්න පුළුවන්. නමුත් බුදුහාමුදුරුවෝ මෙහිදී නකුල පිතුට අනුශාසනා කරන්නේ, නකුල පිතු ගෘහපතිය ආතුර කායස්ස මේ සතෝ මේ චිත්තං අනාතුරං බයිස්තතිති, රෝගී කයක් ඇති මගේ ජීවිතය නිරෝගී සිතක් ඇති වේවා කියලයි හිතන්නට ඕන. එහෙම ජීවිතේ පවත්වා ගන්න. නැත්තම් මගේ ශරීර ලෙඩ වුණත් මා මගේ සිත ලෙඩ කරගන්නේ නැහැ කියලා අදිස්ථානයක් ඇති කරගන්න කියලා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ කරපු මේ අනුශාසනා වහලා සරුත් හාඳුර වෙත මේ නකුල පිතු ගමන් කළා. අර මුලදි මානසික දුක් පීඩා වලින් ආපු මේ ගෘහපතියා සරුත් හාමුදුරුව දැක්කම හරිම ප්‍රසන්නයි. ඊටාම ප්‍රසන්න මොහොන් යුක්තව සරුත් හාමුදුරන් ළඟට ගිහිපු නකුල පිතු සඳහන් කරනවා, ස්වාමීනි මා බුදුහාමුදුරු හමු වෙන්න ගියා. සරුත් හාමුරු අහනවා, ගෘහපතිතුමනි ඔබගේ මොහොන හරිම ප්‍රසන්නයි, බුදුහාමුදුරු මොන හරි විශේෂ අනුශාසනාවක් කරාද කියලා. ඔව් ස්වාමීනි, මම උන්වහන්සේට සඳහන් කළා මම දැන් හරිම මහලුයි, මම රෝගී කියලා. බුදුහාඳුර දකින්නක විතරයි මට සැනසෙල්ල. නමුත් ස්වාමීන් වහන්සේලා දකින්නටත් මට දැන් හුඟක් අමාරුයි කියලා. එතෙන්දී බුදුහාඳුර සඳහන් කළා, ගෘහපතිය මේ ලෙඩ වෙන කයක නිරෝගී භාවය බලාපොරොත්තු වෙනවා නම් ඒක මොඩකම. නමුත් ඔබ කය ලෙඩ වුණත් හිත ලෙඩ කරගන්න එපා, හිත නිරෝගීව තියාගන්න කියලා බුදුහාඳුර මට දේශනා කළා. ඒ අනුශාසනාව අහලා මම ප්‍රසන්න වුණේ කියලා. මෙහිදී සරියුත් මාහිමියන් වහන්සේ දේශනා කරනව කොහොමද තමන්ගේ මනස නිරෝගීව තියාගන්නේ කියලා. මෙහිදී ඊටම වැදගත් අනුශාසනයක් කරනවා. මේ ලෝකීන අනුවන අය නිතරම අපේ ජීවිතයේ අධ්‍යක්ෂ සමුදාය වන මේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ ස්කන්ධ පංචකය මම, මගේ, මගේ ආත්මය වශයෙන් ගන්නවා. වෙනත් විදිහකින් කියනවා නම් අපේ සිත සහ කය කියන මේ දෙක මට අයිත දෙයක්, මම කැමති විදිහට පවත්වා ගන්න පුළුවන්, මේක වෙනස් වෙන්නේ නැහැ කියන ස්ථාවරත්වයකට එනවා. මෙන්න මේ නිසා තමා බලාපොරොත්තු වන මේ දේශ නොවෙනකොට, මේ රූපාදී ස්කන්ධ පංචකයේ යථාර්ථය ප්‍රකට වෙනකොට ලෝක සත්‍ය දුකටපත් වෙනවා. මෙන්න මෙතෙන්දී සරුවත් හාරව තවදුරටත් විස්තර කරනවා ලෝකයේ අනුවන පුද්ගලයා හිතන ආකාරය. කොහොමද අනුවන කෙනා හිතන්නේ? රූපං අත්තතෝ සමනුපස්සති, වේදනං අත්තතෝ සමනුපස්සති, සංඤ්ඤං අත්තතෝ සමනුපස්සති, සංඛාරං අත්තතෝ සමනුපස්සති, විඤ්ඤාණං අත්තතෝ සමනුපස්සති. පිනොතින අපේ සමස්ත ජීවිතයම කියලා කියන්නේ කෙසේම අපි අත්දැකීමක්. මොකක්ද අත්දැකීමක් කියලා කියන්නේ? ඇසෙන් දකින රූපයක්, කනෙන් අහන ශබ්දයක්, නාසයට එන ගඳ සුවඳක්, දිවට ලැබෙන රසක්, කයට ලැබෙන පහසක්, හිතට එන අරමුණක්. මේ කුමක වුණත් අවසාන ප්‍රතිඵලය පින්නතුනේ මානසික ස්වභාවය. ඒ මානසික ස්වභාවය සැකසීලා තියෙන්නේ මේ රූපාදී ස්කන්ධ පංචකයක එකතුවකින්. ඒක කලින් අතීතයෙන් වර්තමානට එන දෙයක් නෙවෙයි. ඒක වර්තමානයේම හේතු නිසා හටගෙන වර්තමානයේම ඉතුරු නැතුවම නිරුද්ධ වෙන අනාගතයට නොයන දෙයක්. නමුත් මේ පිළිබඳව අවබෝධයක් නැති කෙනා මේ රූපය, වේදනාව, සංඥාව, සංඛාර, විඥාන කියන මේ පහ මම මගේ කියලා හිතලා හිත බැස ගන්නවා. ඊට පස්සේ ඒ දේ වෙනස් වෙනකොට ඒ දුක් ටික තමන්ගේ කරගන්නවා. ඔහු කොහොමද හිතන්නේ? රූපං අත්තතෝ සමනුපස්සති, රූපය මගේ කියලා හිතනවා. රූපවන්තං වාත්තානම්, ආත්මේ රූප සහිත දෙයක් කියලා හිතනවා. අත්ත නිවා රූපං, ආත්මේහි රූපය තැම්පත් වෙලා තියලා කියලා හිතනවා. රූපස්මින් වාත්තානම්, රූපය ආත්මේ තියේ කියලා හිතනවා. රූපයන් දැක්කාම මේ ස්ථිර සත්‍යය කියලා රූපේම ආත්මය කොට ගන්නවා. හරියට ගින්දරයි ගිනි දැල්ලයි වගේ. ගිනි දැල්ල පේනකොට අපට හිතෙනවා මේ ගිනි දැල්ල කියන්නේ ගින්දරයි කියලා. නැත්නම් ගින්දරේ ස්පර්ශය දැනෙනකොට අපට ගිනි දැල්ලක් මතක් වෙනවා. අපි මේ දෙක එකක් හැටියට ගන්නවා. නමුත් මේ දෙක වෙනස් ස්වභාවයක්. රූපවන්තං වාත්තානම්, ඔව් හිතනවා ආත්මයට රූපයක් තියේ කියලා. කෙනෙක් මිය ගියාට පස්සේ අපි යාට පින් අනුමෝදන් කරන්නේ මේ ආත්මය වෙනත් තැනකට ගියා. ගියේ නිකන් නෙවෙයි රූපයත් එක්ක. ඒ නිසා රූපය ආත්මවත්දයක්. අන්නේ ආත්මයට මා පින් අනුමෝදන් කරනකොට මේ රූපයටත් පින් අනුමෝදන් වෙනවා කියලා අපි හිතනවා. මේක හරියට පින්නතුනේ ගහයි සෙවණැල්ලයි එකක් කියලා හිතනවා වගේ. සෙවණැල්ලක් අපි දකිනකොට අපි හිතනවා මේ සෙවණැල්ල කියන්නේ ගහමයි කියලා. නැත්තම් ගහ දකිනකොට හිතනවා මේ ගහමයි සෙවණැල්ල කියලා. නමුත් පින්නතුනේ සෙවණැල්ල නිර්මාණය වෙන්නේ ඡායාවේ නැත්තම් ආලෝකයේ ස්වභාවයට අනුව. ඒ වගේ මේ සෙවණැල්ල පතිතවන ස්ථානය අනුව එක නිර්මාණය වෙන්නේ. ඊළඟට අත්ත්‍නිවා රූපං, ආත්මයේ තුල රූපයේ තියෙන කියලා අපි හිතන් ඉන්නවා. යම්කිසි සුවඳක් අපට දැනෙනකොටම දැන් පිච්චමල් සුවඳක් අපට ආවොත් සුවඳ දැනෙනකොටම අපි පිච්චමලක් මතක් වෙනවා අපට. අන්න ඒ වගේ තමයි මෙන්න මේ ආත්මයේ තුල රූපයේ බැසගෙන තියෙන කියලා අපි හිතාගෙන ඉන්නවා. මේකත් වැරදි හැඟීමක්. ඊළඟට පින්නතුනේ රූපස්මින් වාත්තානම් රූපයේ තුල ආත්මයේ තියෙ කියලා හිතාගෙන ඉන්නවා. තමන්ගේ මේ පේන භෞතික රූපයේ ඇතුලේ කොහේ හරි තැනක ආත්මයක් නিত্য සැප සුඛ තමාට පාලනය කරන්න පුළුවන් ස්වභාවයක් තැම්පත් වෙලා තියෙනවා කියලා අපි හිතනවා. හරියට කරඬුවක් ඇතුලේ යමක් තැම්පත් වෙලා තියෙනා වගේ මේ ශරීරයේ නැමැති කරඬුව ඇතුලේ ආත්මය නිදන්ගත වෙලා තියෙනවා කියලා අපි හිතනවා. නමුත් පින්නතුනේ මේකේ ස්වභාවය ආත්මසහිත දෙයක් නෙවෙයි. මේක හේතුඵල ධම මත හැම වෙලාවෙම මේ රූප ආදී ස්කන්ධ පංචකය හට ගන්නවා, හටගෙන නිරුද්ධ වෙනවා. මේක අපි නොදැනගත්තොත් මොකද වෙන්නේ? අපි මේ රූපය තුල නිතරම හිත බැසගෙන ඉන්නේ. සියලුම දේවල් මේ රූපයට පවරනවා, නැත්නම් තමන්ගේ ආත්මයට බාර දෙනවා. මෙන්න මේ යථාර්ථයෙන් නිදහස් වෙන නම් පින්තුනි, අපි කල්යාණ මිත්‍රාශ්‍රයෙන් යහපත් ධමයක් අහගන්නට ඕන. චතුරාර්ය සත්‍ය මිශ්‍රිත ධර්මයක් අපි අහගන්නට ඕන. මෙන්න මෙතෙන් තමයි පින්නදෙන අපට නුවණ තියෙන්නට ඕන. මෙතෙන් පටන් මේ දිව යන ධම තේරුම් ගන්නටත්, ඒ ධම අපේ ජීවිතයට අවශෝෂණය කර ගන්නටත් අපට විශේෂයෙන් ගුණාංග කීපයක් තියෙන්නට ඕන. එයින් එකක් තමයි පින්නතුනේ අවංක භාවය කියන කාරණය. අනිත් කාරණය තමයි ප්‍රඥාව කියන කාරණය. එක පැත්තකින් අපි අවංක වෙන්නට ඕන, අනිත් පැත්තෙන් ප්‍රඥාවන්ත වෙන්නට ඕන. ලෞකික මට්ටමේදී අපට සාමාන්‍යයෙන් සත්‍ය කතා කිරීම විතරක් ප්‍රමාණවත්. අපට සුගතිගාමී වෙන්න පුළුවන්. නමුත් පින්තුනි මේ දෙවෙනි මට්ටමට එද්දී සම්පූර්ණම කෙලෙස් වලින් නිදහස් වෙන්න, දුකෙන් නිදහස් වෙන එන මේ ගමන් මගේදී අපට ස්ථාවර ලෙස අවංක භාවය සහ ප්‍රඥාව කියන මේ කාරණා දෙක තියෙනට ඕන. මොකක්ද අවංක භාවය කියලා කියන්නේ? අවංක භාවය කියනකොට බොහෝ දෙනෙක් හිතන්නේ කතා කරන දේ අනුව ජීවත් වෙන්න ඕන, ජීවත් වෙන දේ අනුව කතා කරන්න ඕන. ඕක තමයි අපි සාමාන්‍යයෙන් අවංක භාව කියලා කියන්නේ, නැත්නම් ඇත්ත කතා කිරීම. ඒකත් අවංක භාවයේ ලක්ෂණයක් තමයි. නමුත් පින්නතුනි මෙතෙන්ට එනකොට මේ සාමාන්‍ය ලෞකික සත්‍යයේ ඉඳලා පරමාර්ථ සත්‍ය කරා මේ ඉහළ පියවරට බුද්ධ ආදී උත්තමයන් වහන්සේලාගේ මේ මාවතට ශේස්ත්‍රයට පිවිසෙනකොට අපට ඊට වඩා අවංක බවක් තියෙන්න ඕන. ඒ මොකක්ද අවංක බව? ඒ තමයි පින්නතුනි තමා කුමන දේ කරත් තමා බලන්නට ඕන තමන්ගේම ඉස්සරහට කණ්ණාඩියක් තියලා. මේ දේ කිරීමෙන් මගේ තෘෂ්ණාව, සක්කාය දිට්ඨිය, මාන්නය වැඩි වෙනවාද අඩු වෙනවාද කියලා බලන්න. පන්සලට වෙලෙ පින්කමක් කළත්, සිල් සමාදන් වුණත්, දානයක් දුන්නත්, පන්සලකට ආධාරයක් කළත්, හාමුදුරුවන්ට උපකාරයක් කළත්, අසරණ කෙනෙකුට පිහිට වුණත්, භාවනා කළත්, මේ කුමන දේ කළත් තමන්ම හිතලා බලන්න පිණුතුනේ, මම මේ දේ කරන්නේ අවංකවම මගේ ලෝභය අඩු කරගන්නද, ද්වේෂය අඩු කරගන්නද, මෝහය අඩු කරගන්නද, මගේ තෘෂ්ණාව, දෘෂ්ටිය, මාන්නය, මේ කීර්තිය ලබා ගන්න ඕන තියෙන ආශාව කියන මේ කරුණ අඩු කරගන්නද මා මේ දේ කරන්නේ කියලා තමන් ගැනම බලන්න. අනිත් අයගේ සහතික අපට අවශ්‍ය නැහැ. තමන්ම බලන්න පින්නතුනේ අවම වශයෙන් මේ දේ කළා මම කීර්තියක්වත් බලාපොරොත්තු වෙනවද? අනිත් අය අභියස දිමා කැපිලා පේන්න බලාපොරොත්තු වෙනවද මේක කළා කියනවත් බලන්න. පින්කම විතරක් නෙමෙයි පින්නතුනේ. මේ ආධ්‍යාත්මික ගමන් මග කියන එක පන්සලට ආපු වෙලාවට විතරක් කරන දෙයක් නෙවෙයි. හාමුදුරු කෙනෙක් ඉස්සරහදී කරන දෙයක් විතරක් නෙවෙයි. මේ කවදියෙන් ඉන්න හැම වෙලාවකදීම කරන දෙයක්. උදේ අවදිච්ච මොහොත පටන් රාත්‍රියේ නිින්දට යන මොහොත දක්වාම ඔබ ඇත්තටම දුකෙන් නිදහස් වෙන මාවතේ නම් ඉන්නේ. ඔබ ඇත්තටම බුදුහාඳුරන්ගේ ශ්‍රාවකයෙක් නම්, දුකෙන් නිදහස් වෙන මාවතට පිවිසෙච්ච කෙනෙක් නම් ඔබ බලන්න, ඒ ඔබ කරන හැම කාරණයකදීම රැකිරක්ෂාවක් කළත්, වාහනයක් ගත්තත්, ගේ හැදුවත්, දරුවෙකුට ඉගැන්නුවත්, ඇඳුමක් ඇන්දත්, කොණ්ඩේ පීරුවත්, ඕනම දෙයකට බලන්න පින්නතුනි, මා මේ දේ කිරීමෙන් මම බලාපොරොත්තු වෙන්නේ මගේ තෘෂ්ණාව, දෘෂ්ටිය, මාන්නය නැත්නම් රාග, ద్వේස, මෝහ මම අඩු කරගන්නද මේක කරන්නේ වැඩි කරගන්නද කියලා බලන්න. මෙන්න මෙතනින් පේනතුනේ අපට සහතිකයක්, අවංක බවක්, ඍජු බවක් තියෙනට ඕන. මම මේ දේ කරන්නේ මගේ ලෝභය අඩු කරගන්න. හැබැයි ඒකෙන් කියන්නේ මේ පොඩි ගියක් අරගෙන පොඩි වාහනයක් යනගෙන එක නෙමෙයි මේ කියන්නේ පේනතුනේ. වරදවා තේරුම් ගන්න එපා. ඔබ ලොකු වාහනයක යනවද, පොඩි වාහනයක යනවද, ලොකු ගෙදරක ඉන්නවද, පොඩි ගෙදරක ඉන්නවද, ලොකු රැකියාවක් කරනවද, පොඩි රැකියාවක් කරනවද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. ඔබ ඒක කරන්නේ කොමන අදහසින්ද කියන එක. ඔබ ලොකු වාහනයක් ගත්තත් ගන්න වෙනත් අයට පිට වෙන නම්, තින්කම් කරන අයට උදව් කරන නම්, තින්කම් වලට පහසු වෙන නම්, ඒ වාහනේ හොඳට ගමන් කරමින් බණ දහම් අහන්නට පහසු වෙන නම්, ඒක පින්තුනේ ඒකම කුසලයක් කරගන්න පුළුවන් ඔබට. ඔබ ඉන්න නිවස පහසුවෙන් හදාගන්නේ ඔබට හොඳට පින්කම් කරන්න නම්, බණ භාවනා කරන්න පහසු වෙන නම්, අනිත් අයට ධර්මයේ හැසිරෙන්න උදව් කරන්න නම්, ඒක ගැටලුවක් නෑ පින්තුනේ. ඒ නිසා හැම තැනදීම හිතන්න මා මේ කරන දේ පින්කමක් කරන්න යන හදනකොටම බලන්න මං ඇත්තටම මේ පින්කම කරන්නේ මගේ තෘෂ්ණාව, දෘෂ්ටිය, මාන්නය අඩු කරගන්නද වැඩි කරගන්නද. පින්කම් කළ ඉවරුනාට පස්සෙත් බලන කල්පනා කරන්න මා මේ පින්කම කරද්දි මගේ තෘෂ්ණාව කොච්චර අඩු වුණාද වැඩි වුණාද, මගේ මාන්නය අඩු වුණාද වැඩි වුණාද, මගේ සක්කාය දිට්ඨිය අඩු වුණාද වැඩි වුණාද, ඒ පින්කම් කරන්න ගිහිලා මන් නිසා ඡේදනේ කමනාප වුණාද, මගේ අතින් කේදෙනගේ හිත රිදුනද, මේව බලන්න පිනතුනි. මේකෙන්ම තේරෙනවා තමයි ඇත්තටම නියම දහම් මඟ කින්න කෙනෙක්ද කියන එක තමයි තේරුම් ගන්න පුළුවන්. ඒත් එක්කම පිනතුනි බැලිය යුතු ඊළඟ කාරණේ තමයි තමා මේ හැම දෙයක්ම ප්‍රඥාවෙන් කරන්නට ඕන. ඊටාම තියුණු ප්‍රඥාවක් මේ හැම දෙයක් කෙරෙහිම තියෙනට ඕන. මොකන්ද ප්‍රඥාව කියලා කියන්නේ? ප්‍රඥාව කියන්නේ අභිඥාත්තා යමක් දැනගන්න තියෙන අර්ථය, යමක් ප්‍රහීණ කරන්න තියෙන නුවණ, යමක් වඩන්න තියෙන නුවණ, යමක් දුරු කරන්න තියෙන නුවණ. ඒ කියන්නේ මොකද්ද? චතුරාර්ය සත්‍ය පිළිබඳව තියෙන නුවණ. මොකද්ද දුක කියලා කියන්නේ? මොකද්ද දුක සත්‍ය කියලා කියන්නේ? දුකට හේතුව මොකද්ද? දුක නැති කිරීම මොකද්ද? දුක නැති කිරීමේ මාවත මොකද්ද කියන එක ගැන අවබෝධයක් තියෙනට ඕන. පින්නතුනි මොකද්ද දුක සත්‍ය කියලා බුදුහාම දේශනා කළේ? දුක සත්‍ය කියලා කියන්නේ පින්නතුනි ගැඹුරින්ම ගත්තොත් අපේ අස්කන්නාසාද ඉන්ද්‍රිය වලට ලක්වන මුල් අරමුණ. අතීත කර්ම ශක්තිය විදියට අපිට ලැබෙන ඇස, රූපය, චක්කු විඥානය, ඊළඟට විපාක මනෝ විඥානය, ඒකේ තත්ත්වා දෙකක් වෙනවා. මෙන්න මේ අවස්ථා ගාන පසුකල යනකම පිනතුනි තියෙන්නේ විඥාන චර්යා කියන මට්ටමින් මේ දුක සත්‍ය. මේක දුකක්වත් සැපක්වත් නෙමෙයි භෞතික ලෝකයේදී. මේක හුදු විපාක මාත්‍රයක් විතරයි. මෙතන තමයි පබස්රමිදම් වික්කෝයි චිත්තං කියලා කියන්නේ. මේක විපාක මට්ටම පිනතුනි. මේක දුකක්වත් සැපක්වත් නෙමෙයි. මේක රාගයක්වත් ද්වේෂයක්වත් මෝහයක්වත් නෙමෙයි. මේක තමත් කුසලයකට අකුසලයකට හේතුවකුත් නෙවෙයි. මේක පිනුතින හුදු විපාක මාත්‍රයක් විතරයි. මෙන්න මේ தත්ත්වය, මේ විඥාන චර්යා මට්ටම, දුක්ඛ සත්‍ය, ස්කන්ධ පංචකයේ මුල් අවස්ථාව, අතීත කර්ම විපාක මට්ටම අපි නොදැන ගත්තොත්, එහි ස්වභාවය ගැන අවබෝධයක් නැති වුණොත්, ඒ ගැන සිහියක් නැති වුණොත්, ඒ එක්කම ෂණිකව අවිද්‍යාසහගතව හටගන්නේ අඥාන චර්යාව. අපේ රූපයන් දකිනකොටම බාහිර රූපයක් තියෙනවා කියලා අපි හිතාගත්තොත් මොකද්ද වෙන්නේ? අපි අර මුල් අවස්ථාවටික පසු කරපු අවස්ථාව මනසින් තේරුම් ගන්න අවස්ථාව අපි බාහිර රූපයට ගැට ගහලා බලනවා. බාහිර රූපයට පවරනවා අපි. බාහිර රූපයක් ඇතයි කියලා ගත්තු ගමන්ම බලන වෙලාවේදී අපි එකයකට ඇලෙනවා, නැත්නම් එකට ගැටෙනවා, නැත්තම් මැදහත් වෙලා කියලා ඉන්න පුළුවන්. ඒත් තියෙන්නේ අපි මුලාවෙමයි. හැබැයි එකෙන් කියන්නේ රූපයක් නැහැ කියන එක නෙමෙයි මේ කියන්නේ. අපි රූපය දකින අවස්ථාවේදී, ශබ්දයක් අහන වෙලාවේදී, ගඳ සුවඳක් විඳින වෙලාවේදී, රසක පහස ලබන අවස්ථාවේදී, ස්පර්ශයක් විඳින අවස්ථාවේදී පින්නතුනි, අර මුල් අත්දැකීම නිරුද්ධ වෙලා ඉවරයි. අපි ඒක හඳුනාගන්නේ, අපි ඒක රස විඳින්නේ, අපි දුක් විඳින්නේ මන ආයතනේ. මෙන්න මේක තේරුම් ගත්ත කෙනා පින්නතුනි, අවිද්‍යාවට නොහෙටි. හැම මොහොතෙම කොහොමද බලන්නේ? ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඥානය අනිත්‍යයි, මනෝ විඥානය අනිත්‍යයි, මනෝ විඥාන ධාතු අනිත්‍ය ආදී වශයෙන් ඔහු බලනවා. බලන්න බලන්න මොකද්ද වෙන්නේ? බාහිර රූපයක් ඔහුට හඳුනා ගන්න පුළුවන්. නමුත් බාහිර රූප ශබ්ද ආදී ලැබෙනකොටම දන්නවා මේක දැන් මේ අත්විඳින්නේ බාහිර රූපයේ තියෙන මට්ටමේ නෙවෙයි. තමන්ගේ මනසේ මට්ටමට අනුව දැන් මේක විඳින්නේ. ඒ විඳින්නේ ස්කන්ධ පංචකයක ප්‍රතිඵලයක් විදියට, ස්කන්ධ පංචකයක් නිරුද්ධ වීමේ ප්‍රතිඵලයක් විදියට දැන් මේ ස්කන්ධ හතරකින් නැත්තම් මන ආයතනය, ධර්ම ආයතනය කියන ආයතන දෙකකින් විඳින අත්දැකීමක් විදියටයි දැන් මේක ලබන්නේ. ඒ ලබන අත්දැකීමත් දිගට තියෙන දෙයක් නෙවෙයි. මේකත් හටගෙන මෙතනම ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියලා හු දකිනවා. අනිත්‍ය වශයෙන් බලන එක, දුක් වශයෙන් බලන එක, අනාත්ම වශයෙන් බලන එක, විපරිණාම වශයෙන් බලන එක, මේ ආදී ආකාර ගානකින් විස්තර කරනවා. ඒ බලන මොහොතේ අපි ඉන්නේ මොකද්ද පිනතුනේ? අත්තිබික්කවේ කම්මං අකන්නසෝකං අකන්නසෝකං විපාකං කියපු විදියට කලුත් නොවන සුදුත් නොවන කර්ම විපාක මට්ටමෙන්. ඒ කියන්නේ අර විඥාන චර්යාවෙන් ලැබිච්ච අත්දැකීම අපේ සිහියෙන් නුවණින් ඥාන චර්යාවක් බවට පත් කරගන්නවා. බාහිර රූපයක් අත්විඳින හැම වෙලාවකදීම තමාගේ අභ්‍යන්තරයේ පැත්තට හිත පැත්තට හැරිලා ඉන්නේ. ඒ හිතත් නිත්‍ය දෙයක් හැටියට ගන්නේ නැහැ. ඒකත් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම විදියට. නැත්තං ස්කන්ධ පංචකය න රූපං අත්තතෝ සමනුපස්සති, රූපියාත්ම සහිත දෙයක් නෙවෙයි. න රූපවන්තං වාත්තානම්, රූපය ආත්මවද්දයක් නෙවෙයි. න රූපස්මින් වාත්තානම්, රූපේ තුල ආත්මය නෑ. න අත්තනිවා රූපං, ආත්මය තුලත් රූපේ නෑ කියලා මේ විදියට රූපාදී ස්කන්ධ පංචකයෙන්ම මේ තැනැත්තා නිදහස් වෙනවා. එහෙම දකින නම් පින්නතුනි, හැම වෙලාවෙටම අපට මේ දර්ශනය අවශ්‍ය වෙනවා. මේ දර්ශනය විතරක් නෙවෙයි පින්නතුනි, තමන්ට පිළිහිටෙන්න භූමියක් තියෙනට ඕන. සකේ ගෝචරේ පෙත්තිකේ විසේ චරත කියපු ආකාරයට බුදුරජාණන් වහන්සේ නැමැති ඒ උතුම් පියතුමාගෙන් අපට ලැබිච්ච පිය උරුමය තුළ, සතර සතිපට්ඨානය තුළ අපි අඛණ්ඩව වාසය කරන්න අවශ්‍ය වෙනවා. ශරීරයේ පිළිමදව නිරතුරුව මේ ශරීරය රූපස්කන්ධය හැම වෙලාවෙම ආහාර කර්මාදී හේතු නිසා හටගෙන මේක නිරුද්ධ වෙනවා. හේතු ඇති කලෙහි හටගෙන හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙනවා කියලා මේ කය පිළිබඳව සමුදය ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති, සමුදය වය ධම්මානුපස්සී විහෙරති කියපු විදියට මේ තුල අපි අඛණ්ඩව සීපාය පිටුවා ගන්න අවශ්‍ය වෙනවා. කය පිළිබඳව විතරක් නෙවෙයි, වේදනා පිළිබඳව, සැප දුක් උපේක්ෂාදී වේදනා පිළිබඳව, වේදනාවක් ලැබෙනකොටම ඒ වේදනාව හටගත් ස්පර්ශය නිසා, ඒක කලින් තිබෙල මෙතෙන්ට ආපු දෙයක් නෙවෙයි, හේතු නිසා මේ මොහොතේම හටගෙන මෙතනම හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙන ස්වභාවයක් කියන එක දකින්නට අපි දක්ෂ වෙනවා. එතකොට තමයි වේදනාවට නිදහස් වෙනවා. වේදනාව තමන්ට දැනුණත්, කායික වේදනාවෙන් තමා නිදහස් වෙන්න බැරි වුණත් ඇතැම් විට ඔහු මානසික වේදනාව තුළින් ඔහු නිදහස් වෙනවා. බරක් අනාථ බේනිකට සිටුමා ඉතාම අසාධ්‍ය වෙච්ච අවස්ථාවේදී සැරුවත් මාහිමියන් වහන්සේ ආනන්ද හාමුදුරුවෝ වැඩම කළා ඔහු බලන්න. ධර්මසේනාධිපති සැරුවත් මාහිමියන් වහන්සේ ධර්ම භාණ්ඩාගාරික ආනන්ද හාමුදුරුවෝ වැඩම කළා අනාථ බේනිකට සිටුමා මුණගැහෙන්න. ඒ වෙලාවේදී සිටුතුමා කියනවා කොයි තරම් වේදනාවකින් ඉන්නේ කියලා. කොයි වගේ වේදනාවක්ද කියලා සඳහන් කරනවා. සිටුතුමා කියනවා ස්වාමීනි, මගේ හිතට හරියට ඉතාම ශක්තිමත් පුරුෂයෙන් ඉතාම තීනු ආදී ආයුධයකින් උලකින් අනිනව වගේ මගේ හිතට දැඩි වේදනාවක් එනවා. ඉතාම ශක්තිමත් පුරුෂයෙක් ඉතාම රළු පටකින් මගේ ඔළුව වෙලලා ඔතලා කඩ කරනවා වගේ මට දැඩි වේදනාවක් එනවා. ගවඝාතකයෙක් ඉතාම තීනු ආයුධයකින් පහර දෙනවා වගේ මගේ බඩට ගහනවා වගේ මගේ කුසේ දැඩි වේදනාවක් එනවා. ශක්තිමත් පුරුෂයන් දෙන්නේ මගේ අත් දෙකෙන් අල්ලගෙන ගිහිල්ලා ගිනි වලකට දාන වගේ දැඩි කායික වේදනාවක් මට එනවා. සරුත් හාමුදුරනේ මේ සඳහන් කරන්නේ කවුද? අනාථපිණ්ඩික සිටුතුමා. ඉතාම දැඩිව ගිලන් ඉන්න අවස්ථාවේ සරුත් මාහිමියන් වහන්සේ සඳහන් කරනවා, සිටුතුමනි, ඔබ ඔබගේ ඇස ඇසුරු කරන්න එපා. ඇස නිත්‍ය වශයෙන් ගන්න එපා. ඇස මගේ කියලා ගන්න එපා. ඒ ඇසට ලක් වෙන රූපය මගේ කියලා ගන්න එපා. කන, නාසය, දිව, ශරීරය ආදී අනිත් ආයතන ගැනත් මම මගේ කියලා ගන්න එපා. ඒ ඇස් කන ආසාද ඉන්ද්‍රිය තුල බැස ගන්න එපා හිත. ඒක නිත්‍ය සපාත්ම වශයෙන් ගන්න එපා. බාහිර රූප ශබ්ද ආදියත් මගේ කියලා ගන්න එපා. ඒ තුල හිත බැස ගන්න එපා. චක්කු විඥානය ආදී විඥානය තුල හිත බැස ගන්න එපා. චක්කු සංපස්ය ආදී ස්පර්ශය වල බලක් හිත බැස ගන්න එපා. චක්කු සංපස්ය වේදනා පිළිබඳව ඒ වේදනාව හිත බැස ගන්නත් එපා. රූපාදී ස්කන්ධ පංචකය තුලත් හිත බැස ගන්න එපා. ඒක අසුරු කරන්න එපා. පටි ව්‍යාපෝ තේජෝ ආයෝ කියන සතර මහා භූත රූප වලත් හිත බැස ගන්න එපා. ඒකිනුත් නිදහස් වෙන්න. ඒ විතරක් නෙවෙයි, මේ ලෝකයේ තියෙන දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, ඒ මානසික ස්වභාවයන් කිසිම දෙයක් නিত্য සපාත්ම කියලා ගන්න එපා. ඒ කිසිම දෙයක හිත පිහිටුවා ගන්න එපා. ඒ හැම දෙයක්ම නිදහස් වෙන්න. ඒ හැම දෙයක්ම අහොත්වා සම්බුතං හොත්වා නබවිසිති කියලා හිතන්න. පෙර නොතිබී හටගත්තා ඒ හැම දෙයක්ම ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියලා හිතන්න කියලා අනුශාසනා කළා. මේ තරම් දැඩි වේදනාවක සිටි අවස්ථාව පින්නතුනි. බලන්න මේ බුදු සසුනේහි කායික සහ මානසික වේදනා වලින් හිටියය ගැන සඳහන් වෙනවා. එක්තරා අවස්ථාවකදී එක්තරා පුද්ගලයෙක් නොකරපු වරදකට උලක් මත හෝ උල තිබ්බා. උලේ ඉන්න අවස්ථාවේදී බුදුහාඳුරු බණ කියලා හොට අනුශාසනා කළා. ඒ වගේම මේ අනාථමිනි සිටුතුමා දැඩි වේදනාවෙන් හිටිය කායිකව මේ දැඩි කායික වේදනා වලින් හිටිය අවස්ථාව. අන්නේ කායික වේදනාවලින් නිදහස් වෙන්න පිණුතුනේ මේ අනිත්‍යතාවය මෙනෙහි කිරීම හේතුවක් වුණා. විඥාන චර්යාවසෙන් අපට ලැබෙන අතීත අත්දැකීම, කර්ම විපාක ශක්තිය, ප්‍රකෘති ස්වභාවය, පරිසුද්ධ ස්වභාවය හරියට තේරුම් නොගත්තොත් අපි ඊළඟ පියවරේදී අඥාන චර්යාවකට ගිහිල්ලා අනුවණකම නිසා, අවිද්‍යාව නිසා අපි දුකටපත් වෙන යන තන අවස්ථාවේ. අන්න එතනින් ගලවන්න තමයි මේ දර්ශනය ලබා දීලා බුදුහාඳුර අපට සතර සතිපට්ඨානය තුල අපෝ ජීවත් කරවලා මේ දුකේ නිදහස් වෙන අනුශාසනා කළේ. අර සිටුතුමා මේ දුකේ නිදහස් වුණා. ඒ විතරක් නෙවෙයි වෙනතුනි, ඇතැම් විට කායික වේදනා වලින් විතරක් නෙවෙයි අපි ඊට වඩා දුකටපත් වෙනවා. අර අපි මුලින් සඳහන් කළ ප්‍රිය විප්‍රයෝග ආදී දුක් වලින්. ඔබ දන්නවා මේ ශාසනයේ දැඩිවම දුක් විඳ අය, කිසා ගෞතම වැනි අය, ඇතැම් විට තමන්ගේ දරුවන් මිය ගිහිපු අය, ඇතැමිට තමගේ ඥාතීන් 5-6 දෙනා මේ ගිහිල්ලා හිටපු අවස්ථාවල විඳ දුක් ගැන බහලා තියෙනවා. පින්නතුනේ දුක් සමුදායනොත් නිදහස්ුනේ මේ සද්ධර්මයේ නැමැති ඔසුව ඖෂධයේ ජීවිතයට පානය කරන. එතෙන්ද ඉහෙළම මට්ටම විදිහට සලකන්නේ පින්නතුනේ මේ සතර සතිපට්ඨානය තුලින්දගෙන නිරතුරුවම දුක් සත්‍ය තේරුම් ගනිමින් සමුදය සත්‍ය ප්‍රහීණ කරන විදියට තම වාසය කිරීම. මේ දුක්ඛ සත්‍ය සහ සමුදය සත්‍ය මේ පටිච්චසමුප්පාදයේ ප්‍රවර්තනයේ ගමන් කිරීම විදිහට සලකනවා. ඒකේ නිදහස් වීම අනිත් පැත්තට එන්න නම් අපි දුක්ඛ නිරෝධ සහ මාර්ග සත්‍ය විදිහට පින්නතුනේ අවිජ්ජායත්වේ අශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධෝ කියපු විදිහට අවිද්‍යාවෙන් සම්පූර්ණ නිදහස් වෙන්න නම් මේ දුක තේරුම් අරගෙන හැකිතාක් දුරට අපි සතර සතිපට්ඨානය තුල වාසය කරන්න අවශ්‍ය වෙනවා. කය පිළිබඳව නිතර සිහියෙන් ඉන්න, කයෙහි අනිත්‍යතාවය මෙනෙහි කරන්න. වේදනාව ගැන නිතර සිහින් ඉන්න ස්පර්ශය නිසා හටගන්න වේදනාව එතනම නිරුද්ධ වෙනවා කියලා දකින්න. හිත ගැන නිතර අවධානයෙන් ඉන්න නාම රූප නිසා හටගත් විඥාණය නාම රූප නිරුද්ධ වීමෙන් ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියලා ඒ විඥාණය ගැනවත් ආත්ම සංකල්පයක් ඇති කරගන්න එපා. නැචකින්චි ලෝකී උපාදී ඇති කිසිවක් උපදිවසෙන් ගන්නට එපා. එහෙම ගන්න පුළුවන්, එහෙම කරන්න පුළුවන්කම අපිට ලැබෙන්නේ සමුදේ වේ නෝනින් දැක්වතින්. ධම්මේසු ධම්මානුපස්සේ විහෙරති කියපු විදිහට ධර්මතා ගැන කුසල අකුසල ධර්මතා සිතිවිලි ඒවත් පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියලා දකින්න පිනතුනි. මේ දකින හැම මොහොතක් තුලම අපි ඉන්නේ මේ ලෝකයෙන් නිදහස් වෙලා. අපි බාහිර යමක් ඇතයි කියලා මෛත්‍රී භාවනා කළත් අපේ හිතේ ලෞකික කුසලයක් වැඩෙන්න පුළුවන්. නමුත් ඒත් අපි සංසාර චක්‍රයේ ඉන්නේ. නමුත් අපට පුළුවන්කම තියෙනවා නම් හරියට මේ පිළිබඳ අවබෝධයෙන් අනිත්‍ය සංඥා මෙනෙහි කරන්න, සතර සතිපට්ඨාන තුල වාසය කරමින් සතර සතිපට්ඨාන භාවනා වඩන්න අපි දක්ෂුනොතින්, අනිත්‍ය සංඥා වඩන්න අපි දක්ෂුනොතින් ඒ වඩන හැම මොහොතක් තුලම පිනතුනි. ඒ වඩන හැම දවසක් තුලම බුදුහාමුදුරුවෝ දේශනා කළේ අපි අවුරුදු 100කින් ජීවිතේ වැඩි කරගත්තා කියලා. යෝචේ වස්ස සතං ජීවේ අපස්සෝ ධම්ම මුත්තමං ඒකහං ජීවිතං සෙය්‍යෝ කියලා දේශනා කළේ පස්සතෝ ධම්ම මුත්තමං. දහම නොදක ජීවත් වෙන අවුරුදු 100ට වඩා මේ දහම දැකලා ජීවත් වෙන එක දවස නැත්නම් පස්සතෝ උදයබ්බයං උදේවැය දකිමින් ජීවත් වෙන එක දවස පිණුතුනි අවුරුදු 100කින් ආවස වැඩි කර ගැනීමක් වෙනවා. එක පැත්තකින් ලෞකික කුසලිය තුළ හැකිතාක් දුරට සති නිමිත්තේ හිත තියාගෙන නාසය අභියස හිත තියාගෙන සියලු සත්වෝ සුවපත් වෙත්වා කියලා හැකිතාක් දුරට පිනුතුන මෛත්‍රී භාවනා වඩන්න. ඒ මෛත්‍රී භාවනාවෙන් ඇති කරගන්නා වූ ජවය, කුසල ශක්තිය, නිරෝගී භාවය, දිගාසිර සම්පත්තිය, කල්යාණ මිත්‍රාශ්‍රය, විවේකය මේ පහසුකම් ටික සියල්ලක්ම උපයෝගී කරගෙන බුදුරජාණන් වහන්සේගේ විශේෂේස්ත්‍රේ වෙච්ච ආර්ය උතුමන්ගේ විශේෂපතේ වෙච්ච සතර සතිපට්ඨානය තුල කාය, වේදනා, චිත්ත, ධම්ම කියන මේ හතර තුල උපරිම ලෙස හිත තියාගන්න. එහි අවසාන ප්‍රතිඵලය පින්නතුනේ ස්කන්ධ පංචකයේ සමුදේවැය බැලීම. මේ ලෝකයේ ඉපදිච්ච බුද්ධිමත් කෙනෙක්ගේ බුද්ධියෙන් ලබන ඉහළම ප්‍රතිඵලය, අග්‍රතම බුද්ධි ඵලය මොකද්ද? මේ ස්කන්ධ ආසාදී ආයතනවල, රූපාදී අරමුණුවල, රූපස්කන්ධාදී ස්කන්ධවල සමුදේ වැය, හට ගැනීම නිරෝධය, අනිත්‍යතාවය නැත්තම් අනිත්‍ය දුක් අනාත්ම බලන අවස්ථාව තමයි පිනතුනි අපි අපේ ජීවිතයෙන් ලබන අග්‍රතම ප්‍රතිඵලය. අන්නේ ප්‍රතිඵල ලැබෙන වේලාවෙදී පින්නතුනි අපට කොයිතරම් කායික දුකක් ආවත් ඒ දුකෙන් අපට නිදහස් වෙන්න පුළුවන්. කොයිතරම් ප්‍රිය විප්‍රයෝග ආදී කොයිතරම් බරපතල වූ මානසික වේදනාවක් ආවත් ඒ සියල්ලක්ම අනිත්‍ය වශයෙන් මෙනෙහි කරලා අභ්‍යන්තරයේ තුලම නිවෙන සැනසෙන කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. මේකයි බුදුහාමුදුරුවෝ එදා දේශනා කළේ ආනන්ද හාමුදුරන්ට සරුවත් මාහිමියන් වහන්සේ පිරුණ පාපෝ අවස්ථාවේදී ආනන්ද හාමුදුරුවෝ දැඩිසේ සංවේගයට පත් වුණා. බුදුහාමුදුරුවෝ සඳහන් කළේ ආනන්ද ඔබ ඔබටම පිළිසරණක් කරගන්න. ප්‍රියමනාප සීලම දේවාලයෙන් වෙන්වෙල යන්න සිද්ධ වෙනවා. අපේ දේපළ වලින්, ඥාතීන්ගෙන්, දරුවන්ගෙන්, මුදල් වලින් විතරක් නෙවෙයි. අද ඔබ මා පරිහරණය කරන මේ ශරීරයෙන්, භෞතික ශරීරයෙන් උත් අපි යම්කිසි දවසක වෙන්වෙලා යනවා පින්නතුනි. අන්නේ ප්‍රිය විප්‍රයෝග වලින් හෙට දවසේ සිදුවන දුකේ නිදහස් වෙන නම් අද දවසේ අපි අප්‍රමාදීව කටයුතු කරන්න ඕන. අජේව කිච්ඡං ආතප්පං කෝජං ජා මරණං සුවේ. හෙට දවසේ අපේ ජීවිතේට අනතුරක් වේද දන්නේ නැහැ. ඇතැම් විට මේ වර්තමානයේ තියෙන රෝගී තත්ත්වෙ නෙවෙයි වෙනත් රෝගී තත්ත්වයකින් අපි මිය යන්න පුළුවන්. ඒ දුක හෙට දවසේ අපි එන්න පුළුවන්. අපේ ළඟම ඥාතියේ කනතුරකින් හෙට දවසේ මිය ගියා කියන පුවත අපට ආරංචි වෙන්න පුළුවන්. අන්නේ හෙට දවසේ ඉන දුක් දෙකෙන් අද දවසේම නිදහස් වෙන මාවතක් බුදු පියාණන් වහන්සේ අප කෙරෙහි අපරිමිත කරුණාවෙන් මේ දේශනා කළේ. ඒ නිසා මේ දුෂ්කර සමයක අපේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි දක්වන කුලං ඉහෙරම ගෞරවය මේ දර්ශනයේ තේරුම් අරගෙන එක පැත්තකින් හැකිතාක් දුරට දාන ආදී පින්දහම් කරමින් සුගතිය ලබන පුළුවන් විදියට තමන්ගේ හිත හොඳට හදාගෙන ඉන්න, නිතර මෛත්‍රියෙන් ඉන්න, අනිත් පැත්තෙන් දුකෙන් නිදහස් වෙන විදියට සතර සතිපට්ඨානය තුලින් ඉඳමින් අප්‍රමාදීව කුසලයේ දිනු කරගන්න, අනිත්‍ය සංඥා මෙනෙහි කරන්න. මෙන්න මේක තමයි සම්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අතනෙ බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. සියලු සංස්කාර ධර්මයන් අනිත්‍ය වශයෙන් මෙනෙහි කිරීම තමයි නිවනට මාවත ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. මෙන්න මේක තමයි පිනතුනේ බුදුහාමුදුරෝ සැබෑ රැකවරණය ලෙස ධම්මදීපා භික්ඛවේ විහෙරද ධම්මසරණ ආනාඤ්ඤ සරණ දහම කැඩපතක් පහනක් දිවයිනක් කොට වාසය කරන්න කිව්වේ මේකයි. අත්තදීපා භික්ඛවේ විහෙරද අත්තසරණ ඥාඤ්ඤ සරණ සිත පිළිසරණක් දිවයිනක් පහනක් කරගෙන ඉන්න කියලා දේශනා කළේ මේකයි. ඒ නිසා ධම්මං විනානත්ති පිතාච මාතා මේ වෙනස්සන ලෝකයේ තුල ධර්මයේ හැර අපට මවක් පියෙක් නැහැ පිනතුනි. අනේ උතුම් පිළිසරණ ලබාගත්තු අපි අවංකව බුද්ධිමත්ව අප්‍රමාදීව ධෛර්යයෙන් මේ ආධ්‍යාත්මික ගමනේහි නිතිපතා මොහොතක් පාසා ඉදිරියට යන්නට අප්‍රමාදීව කටයුතු කරමු. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. රැස්කරගත් මේ උතුම් පුණ්‍ය ධර්මයන් හේතුවෙන් අප නමින් මිය ගිය සියලු ඥාතිවරුන් මේ පින් සුවපත් වෙත්වා. ඒ වගේම පින් අනුමෝදන් විය හැකි සියලු දෙවියොත් මේ පින් අනුමෝදන්ව සුවපත්ව මේ ලොවත් සම්බුද්ධ ශාසනයත් රැක දෙත්වා. දෙවියන්ටත් මේ පින් උතුම් නිවන් පිණිසම හේතු වේවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. මේ උතුම් පුණ්‍ය ධර්මයන් හේතුවෙන් නායක ස්වාමීන් වහන්සේ ඇතුළු විහාරවාසී ස්වාමීන් වහන්සේලාටත් ධර්ම ශ්‍රවණය කර ඔබ ඇතුළු හැම දිනාටම මෙලව ජීවිතයේ සුවපත් භාවයත් සසර ජීවිතයේ සුවපත් භාවයත් ප්‍රාර්ථනානුකූලව උතුම් නිවන් සුවයත් සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තා ච නින්දුක්ඛා භයම් පන්තා ච නිබ්භයම් සෝකම් පන්තා ච නිස්සෝකා හොන්තු සම්බේ පිපානිනෝ.